දම් සිහ නද නමස්කාර වේවා බුදුරු වනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදකම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි සාදු සාදු සාදු පින්වත්නි ඔබ දන්නවා දැන් බුදු කෙනෙක් ආශ්චර්යවත් මිනිසෙක් මේ ලෝකෙට පහළවන්නේ දෙවියන්ගේත් මිනිසුන්ගේත් හිතසුව පිණිසයි ලෝකානුකම්පාව පිණිසයි උන්වහන්සේ පහළවීම නිසා ඒ කියන්නේ ලෝව දකින්න මහා ඇස පහළවීම නිසා ලෝකයාට අනුත්තරීය ධර්ම ලැබෙනවා ලෝකයාට ආරිස ධර්ම නිරුක්ති ප්‍රතිභාන ලැබෙනවා. ඒ කියන්නේ සැබෑම ජීවිත අරුත ජීවිතයට වමනා කරන මඟ පෙන්වීම ජීවිතයට වමනා කරන වැටහීම ඒ සෑම දෙයක්ම බුදුරජාණන් වහන්සේ නිසා ලැබෙනවා. ඒ වගේම මේ ලෝකයාට ජීවිත අවබෝධය ලැබෙනවා. සසර ගමනක බැඳුණු පැටළුණු වෙළුණු මිනිසා දෙව මිනිස් කල මේ සසරින් එතර වෙලා විමුක්තිය විමුක්තිය කියන්නේ නිදහස සසරින් නිදහස් වෙනවා. එතකොට මේ සියල්ලට පාදක වෙන්නේ ඒ සම්බුද්ධත්වයට පත් වූ බුදුරජාණන් වහන්සේ තුල ඇති අද්විතීය අසාමාන්‍ය දේශනා කෞසල්‍ය. උන්වහන්සේ අපට දේශනා කරද්දී හරීම සරල උපමා සරල භාෂාවකින් අපට හෙළිදරව් කරනවා උන්වහන්සේ අවබෝධ කරගත්තු දේ. මොකද උන්වහන්සේ දන්නවා අපි කල්පනා කරන රටාව. බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒ නිසා උන්වහන්සේ ශ්‍රාවකයන්ට ධර්ම දේශනා කළේ ප්‍රහේලික හැටියට නොවේ. ශ්‍රාවකයන්ට ධර්ම දේශනා කළේ දේශනාව කරගෙන යද්දී ඒ ශ්‍රාවකයන්ගේ පංච නීවරණ යටපත් වෙනවා. ඒ ශ්‍රාවකයන්ගේ සිත් සතන් දේශනාවට ඒකාග්‍ර වෙනවා. මේ එතකොට ඒ බුදුරජාණන් වහන්සේ තුල පමණක් පිහිටන හැකියාවක්. ඉතින් ඉබඳු හැකියාවකින් තමයි උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ. ඒ හැකියාවට අපි කියන්නේ මොන ප්‍රාතිහාර්ය කියලාද? අනුශාසනී ප්‍රාතිහාර්ය කියලා. ආදේශනා ප්‍රාතිහාර්ය කියන්නේ යම්කිසි කෙනෙකුගේ සිතේ කල්පනාව හඳුනාගෙන ඒට අනුව කීම. ඒකත් උන්වහන්සේ තුල තිබ්බා. ඉතින් උන්වහන්සේ ඒ කරන දේශනා දැන් අපි අද ඉගෙන ගනිමු. අද ලුණු කැටේ උපමා කොට බුදුරජාණන් වහන්සේ වදාළ දෙසුම ලෝණපල සූත්‍රය. මේ තියෙන්නේ අංගුත්තර නිකායේ පළවෙනි කොටසේ. දැන් බලන්න මොනතරම් සරල උපමාද උන්වහන්සේ උන්වහන්සේ ගන්නේ. උන්වහන්සේ බොහෝම සත්තු මේ පරිසරය මේ වැංග උපමා අරගෙන බුදුරජාණන් වහන්සේ එකල හිටියේ මිනිසුන්ට දේශනා කළේ. අනිත්‍යක ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ තමයි මේ කර්මය ගැන පැහැදිලි ලෙස විග්‍රහ කරේ. ඔබ දන්නවා ඇති බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහරු කිව්වා මේ අපට කිසි දෙයක් අලුතින් කරන්න අමුතුවෙන් විමුක්තිය උදෙසා ජීවිතයේ අවබෝධය උදෙසා අපිට කරන්න කිසි දෙයක් නැහැ කිව්වා. අපි කැමතුණත් අකමැතුණත් 84000 අපි ජීවත් වෙන්න ඕනේ එක එක යෝනිවල. එතකොට අපි ඔටෝ නිදහස් වෙනවා. ඉබේ අපි නිදහස් වෙනවා. එතකොට මෙහෙම කියපු ලෝකෙක තව කොටසක් කිව්වා නෑ කර්ම කියලා එකක් මේ ක්‍රියාවේ කිසිම වැදගත්කමක් නෑ කිව්වා. ඒක ගංගා නංගගේ මෙහි කෙළවරේ සිට එහා කෙළවරට මිනිසුන් කපාගෙන ගියත් ඒකෙන් සිද්ධ වෙන විශේෂ පවක් කියලා එකක් නෑ කිව්වා. එහා කෙළවරින්ද මෙහා කෙළවරට දානේ දීගෙන ආවත් ඒත් කිසිම ඒකේ පිනක් කියලා එකක් එබඳු මති මතාන්තර කතා කරලා මිනිසුන් ඕල් මොරොන්දම් කරපු ලෝකේ සාමාන්‍ය මිනිසුන්ට නිකන් මොකද්ද කියලා හිතාගන්න බැරි ලෝකේ බුදු කෙනෙක් පහළ නොවෙන්න මිනිස්සු කපෝති. ඇයි ඇයි මිනිසුන්ට මොකද්ද දැන් අද මිනිසුන්ට වෙච්ච දේමයි වෙන්නේ. අදත් කපෝතිනේ මේ ධර්මේ නැත්තම්. දැන් හරියම උති මිනිස්සු කතා කරන මහත්වයක හරි පුදුම හිතෙනවා මට. අපි පොඩි කාලේ අපි රේඩියෝ ඇහුවා ටීවී බැලුවා දැන් එහෙම නෑ. මිනිස්සු දැන් බැසිකිලියට දොර දාන්නත් දැන් බයෙන් ඉන්නවා. පැත්ත හරිද දන්නේ නෑ. වැරදිද දන්නේ නෑ. තුන් මුල සහ වුණාද දන්නේ නෑ. මෙහෙම එහෙම මෙහෙම බීතියක් අපිට කලින් තිබ්බද? අපි හොඳට පුළුවන් හැටියට ගෙවල් හදාගෙන මොන හරි කාලා බිල්ල ඔය හිටියන්නේ සතුටින්. තුනුරුවන් වැඳගෙන. අද බයිනේ ඉන්නේ. දැන් අපිට තේරෙනවා මිනිස්සු දැන් ඉඩමක් ගන්න ඉස්සෙල්ල දැන් බයයි ඒකේ කොයි පැත්තටද දිශාව තියෙන්නේ කියලා. දැන් හරි මිනිස්සු අමුතු බීතියකින් පෙළෙනවා දැන් මිනිස්සු. එතකොට අපිට තේරෙනවා එන්නේ ඉන්නේ මිනිස්සුන්ගේ සිහි විකල් වෙන, සිහි නුවණ දුර්වල වෙන, සිහි නුවණ නැති වෙන මිත්‍යාව කරා, අසත්‍යේ කරා තමයි ලෝකයා වේගෙන් යන්නේ. බුදු කෙනෙක් පහළ වෙලා තමයි පෙන්වා දෙන්නේ. ඉතින් අර කර්මය ගැන පෙන්වා දෙන්න කාරණාවලදීත් හරි අපි මේ කතා කරන භාෂාව සියුම් විදිහට අර්ථ වෙනස් වෙන්න පුළුවන් එකක්. කතා කරන දේවල් වල වචනේ යහම වුණොත් අර්ථ වෙනස් වෙන්න පුළුවන් කියන හොඳ දෙයක් මේ දේශනාවේ ආරම්භයේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කවුරුන් හෝ මෙහෙම කිව්වොත් යත යත අයම් පුරිසෝ කම්මං කරෝති මේ පුද්ගලයා යම් යම් අයුරින් කර්මය කරයිද තත තත නං පටිසංවේදේති ඒ ඒ අයුරින් ඔහු විපාක විඳි. මේ පුද්ගලයා යම් යම් අයුරින් කර්මය කරයිද ඒ ඒ අයුරින් ඔහු විපාක විඳි. එතකොට මේකේ තේරුම තමයි පුද්ගලයායි කර්මයයි එකයි. එතකොට මේකේ තේරුම ඒ වගේ අර්ථයක් කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මෙවැනි මතයක් දැරුවොත් ඒවං සන්තම් භික්ඛවේ බ්‍රහ්මචරී වාසෝ නහෝති මෙබඳු මතයක් දැරුවොත් එයාට මේ ශාසනික මාර්ගේ යන්න බෑ කියනවා. ඕකාසුන පඤ්ඤායති සම්මා දුක්ඛ සාන්තිකිරියාය අවබෝධයෙන්ම මනාකොට මේ දුකෙන් නිදහස් වෙන්න අවස්ථාවක් නෑ කියලා. දැන් අපිට තේරෙන්නේ නිකන් අපි දරන මතයක් වගේනේ. යථා යථා අයම් පුරිසෝ කම්මං කරෝති තථා තථානම් පටිසංවේදේති යම් යම් යවුරින් මේ පුරුෂයා කර්මයක් කරයිද ඒ අයුරින් ඔහු විඳි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි කී එහෙම නෙමෙයි කියවෙන්න ඕනේ. මෙන්න මේ විදිහටයි කියනවා. බලන්න මේ වචනෙන් දෙකෙන් මිස් වෙන්නේ. යත යත වේදනීයං අයම් පුරිසෝ කම්මං කරෝති. වේදනීය කියන වචනේ කලින් තිබුණේ නැහැ. කලින් කොහොමද කිව්වේ? යත යත අයම් පුරිසෝ කම්මං කරෝති යම් යම් අයුරින් අයම් පුරිසෝ කිව්වේ මේ පුරුෂයා කම්මං කරෝති කර්මයක් කරයිද තථා තථා ඒ ඒ ආයුරින් නම් කිව ඔහු පටිසංවේදී විපාක විඳි. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේක ඒක ආය සංස්කරණය කරලා හදනවා කොහොමද? ඔව් යත යත වේදනීයං අයම් පුරිසෝ කම්මං කරෝති යම්මන් ආයුරකින් විඳ යුතු කර්මයක් මේ පුරුෂයා කරයිද යම් යම් ආයුරකින් විඳ යුතු කර්මයක් මේ පුරුෂයා කරයිද තත තතස්ස විපාකම් පටිසංවේදීති ඒ අයුරින් ඔහුට විපාක විඳින්න සිදුවේ. එතකොට කියන්න ඕනේ කොහොමද ඒ අයුරින් ඔහුට විපාක විඳින්න සිදුවේ? අතනදී කර්මෙන් ඒ පුද්ගලයාට ගැලවෙන්න බෑ. කර්මයට එයා බැඳිලා ඉන්නවා. දැන් මේ තින මේකේ එයාට ගැලවෙන්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝකේ කෙනෙක් ඉන්නවා පුංචි වැරද්දක් එයා කරන්නේ අප්‍රමත්තා. ඒ කියන්නේ බොහොම පුංචි වැරද්දක් එයා කරන්නේ තමේන නිර්යං උපනීති. හැබැයි යාව ඒකෙන් නිරේ උපදින්න එයාට හේතුවක් වෙනවා. පොඩි වැරද්දක් එයා කරන්නේ තව පුද්ගලෙක් ඉන්නවා මහණෙනි, අර විදිහේම පොඩි වැරද්දක් එයත් කරනවා. හැබැයි ඒක යාට මෙලෝදී විපාක දීලා අවසන් වෙනවා. ඒකේ සල්පයක්වත් පරලොව විපාක විදිහට යාට ලැබෙන්නේ නැහැ. ගොඩක් උනත් කවර කතාවද කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ පුංචි වැරද්දක් උනොත් කෙනෙකුට ඒ පොඩි වැරද්ද හේතුවෙන් ඒ කෙනාට නිරේ උපතකට ඒක හේතුවක් වෙනවා නම්, ඒ පොඩි වැරද්ද නිරේ උපතක් කරා යාව රැගෙන යනවා නම්, ඒ මොකද එයාට ඒක එහෙම වෙන්නේ? අයියාට එහෙම වෙන්නේ පින්වත් මහණෙනි, ඔහු ජීවිතය දියුණු කළ කෙනෙක් නොවේ. ඔහු ජීවිතය දියුණු කළ කෙනෙක් නොවේ. ඔහු සීලය දියුණු කළ කෙනෙක් නොවේ. ඔහු සිත දියුණු කළ කෙනෙක් නොවේ. ඔහු ප්‍රඥාව දියුණු කළ කෙනෙක් නොවේ. අභාවිත කායෝ, අභාවිත සීලෝ, අභාවිත චිත්තෝ, අභාවිත පඤ්ඤෝ. ඔහු ජීවිතයේ දියුණු කළ කෙනෙක් නෙවෙයි, සීලේ දියුණු කළ කෙනෙක් නෙවෙයි, සිත දියුණු කළ කෙනෙක් නෙවෙයි, ප්‍රඥාව දියුණු කළ කෙනෙක් නෙවෙයි. ඒ නිසා මොකද වෙන්නේ? පරිත්තු ඔහුට තියෙන්නේ පටු සිතක්. ඔන්න ප්‍රශ්නේ හැදෙන තැන. අපට පටු සිතක් තිබීම තමයි, ඔව්, ඒ පටු සිත තිබීමයි අපේ තියෙන අනතුර. ඔහුට තියෙන පටු සිතක්. ඊළඟට ඔහුට තියෙන්නේ, ඒ කියන්නේ ඔහුට තියෙනවා නම් යම්ම ගුණවත්කම්, ඒක බොහොම ස්වල්පයයි. ගුණවත්කම් තියෙන්නේ ස්වල්පයයි. ඊළඟට ඔහු පුංචි දෙයකිනුත් ෂොක් වදිනවා. ඒ කියන්නේ පුංචි දේ තොලුවට අරගෙන ඒක මැත්තේම හැපෙනවා. මහණෙනි, මෙබඳු පුද්ගලයා අල්ප වූ වරදක්, අල්ප වූ ද්වේෂයක්, නැත්නම් අල්ප වූ අකුසල කර්මයක්, පුංචි අකුසල කර්මයක් මෙයාගේ අතින් කයින් වේවා, වචනින් වේවා, සිතින් වේවා වුණොත් ඒක ප්‍රමාණවත් කියනවා. එයාට නිරේ උපදින්නේ. ඉතින් බලද්දි දැන් ලෝක සත්‍යය අතර දියුණු කළ ජීවිතෙත් නැහැ. දියුණු කළ සිල්ලතිය ඇත් අල්පයි. දියුණු කළ සිතතිය ඇත් බොහොම අල්පයි. දියුණු කළ ප්‍රඥාතිය ඇත් අල්පයි. පටු සිතින් යුක්තයි. තියෙන ගුණෙත් බොහොම චූට්ටයි. ඊළඟට පුංචි දෙයටත් කම්පාවෙවි ඉන්නවා. මේ මානසිකත්වය නිසා ඒ කෙනාට ප්‍රමාණවත් තියෙනවා එයාගේ ජීවිතයේ සිද්ධ වෙන වැරද්ද එයාව නිරයට ගෙනියන්න. එහෙම බැලින්නම් ආයේ ඉතුරු වෙන්න කෙනෙක් නැති ගානයි. ඒ කියන්නේ ඒ තරම මිනිස්යන්ගේ ජීවිතවලට මේ ගුණාත්මක පැත්තේ යම්කිසි අභාවයක්, ගුණාත්මක පැත්තේ අඩුවක් මේ මිනිස් වර්ගයා තුළ දකින්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ නිසා ඒ පුද්ගලයා එහෙම වෙන්නේ. එතකොට තව කෙනෙක් ඉන්නවා, ඒ කෙනාටත් යම් යම් අකුසල කර්ම, පොඩි අකුසල කර්ම සිද්ධ වෙනවා. හැබැයි අකුසල කර්ම සිද්ධ වුණා කියලා ඒ හේතුවෙන් ඔහු නිරේ යන්නේ නැහැ. ඒ නිසා එයාට පරලොව ඒකේ ස්වල්පයක්වත් විපාක දෙන්නේ නැහැ. ඉතින් ගොඩක් ගැන කවර කතාවද කියලා. ඒ කවුද කියන පින්වත් මහන්නේ, ඔහු දියුණු කළ ජීවිතයක් ඇති කෙනෙක්, දියුණු කළ සීලයක් ඇති කෙනෙක්, දියුණු කළ සිතක් ඇති කෙනෙක්, දියුණු කළ ප්‍රඥාවක් ඇති කෙනෙක්, ඔහු පටු සිතක් නැති කෙනෙක්. හරීම වැදගත් කතාව. මොකද්ද? පටු සිතක් නැති කෙනෙක්. පටු සිතේ හිර වෙන්නේම මේ පුතංජනකම නිසාමයි. ඔහු පටු සිතක් නැති කෙනෙක්. මහත්තා, ඔහුට මහත් ගුණ තියෙනවා. මහත් ගුණ තියෙනවා. අප්‍රමාණ විහාරේ ඔහු පමණ නොකල හැකි සිතකින්, ඒ කියන්නේ පුළුල් අයුරින් ලොව බලන කෙනෙක්. මෙබඳු ගතිගුණ ඇති පුද්ගලයා අතින් යම් වරදක් වුණා නම්, සුළු වරදක්, සුළු පාප කර්මයක්, මෙලෝදී ඒ වෙනුවෙන් දුක් විඳි. හැබැයි ඒක පරලොවට විපාක දෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ කියන තේ නිසා ඒ වගේ කෙනෙකුට ගොඩක් වරදක් වුණත් ඒක විපාක දෙන්නේ නැහැ. මේකේ උන්වහන්සේ උපමාවක් කියන මහණෙනි මේක හරියට භාජනයේ පිළිබඳ ප්‍රශ්නයක් වගේ කියනවා. මොකද පුංචි භාජනයකට පොඩි වීදුරුවකට පොඩි කෝප්පයකට ඒ කෝප්පෙට වතුර ගොඩාක් අල්ලනවද? නෑ, පුංචි මූඩියක් වගේ කෝප්පයකට වතුර ගොඩක් අල්ලන්නේ නෑ. මේකට කෙනෙක් ලුණු කැටයක් දානවා. දැන් මහම මොකද වෙන්නේ? මේ ලුණු කැටේ අර ස්වල්ප වතුර ප්‍රමාණයටම මිශ්‍ර වෙනවා තදේට. ඒ කියන්නේ අර වතුර සියල්ලම ලුණු රසයෙන් යුක්ත වෙනවා. ඒකට හේතුව මොකද්ද? අර භාජනයේ ප්‍රමාණයෙන් කුඩා වීම. ඒ භාජනයේ පුංචිකම තමයි අර ලුණු කැටේට ඒ මුළු භාජනයේම වතුර ආක්‍රමණය කරන්න පුළුවන් උනේ. අර භාජනයේ වතුර ප්‍රමාණය පුංචි නිසා ලුණු කැටේට පුළුවන් වෙනවා අර සියලු ජලයට ලුණු රස එක් කරන්න. මොකද හේතුව ඒ ප්‍රමාණය, ඒ ජලයේ ප්‍රමාණය ඉතාමත් ස්වල්පයයි. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි, ඒ ලුණු කැටීම කෙනෙක් දානවා ගංගා නදියට ගිහින්. ඒ ගංගා නදියට ලුණු කැටේ දැම්මහම ඒ හේතුවෙන් ඒ ගංගා නදියේ ජලය ලුණු රසයට හැරෙනවාද මහණෙනි කියලා ඇහුවා. ස්වාමීනි, කිසිසේත්ම ඒක එහෙම වෙන්නේ නැහැ. මක් නිසාද මහණෙනි එසේ එහෙම නොවන්නේ? කියන ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේ ගංගා නදියේ තිබෙන්නේ මහා ජලකඳක්. මේ මහා ජලකඳට අර කුඩා ලුණු කැටේ දැම්මා කියලා කිසි වගක් නැහැ. කිසි දෙයක් දැනෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළා, ඔන්න ඔය වගේ මහණෙනි මේ ලෝක සත්වයාගේ වෙනස. මොකද ඒ වෙනස කෙනෙකුට දියුණු කරගත්තු ජීවිතයක් නැති වුණොත්, දියුණු කළ සීලයක් ඇති කරගන්න බැරි වුණොත්, දියුණු කළ සිතක් ඇති කරගන්න බැරි වුණොත්, දියුණු කළ ප්‍රඥාවක් ඇති කරගන්න බැරි වුණොත් ඔහුගේ මානසිකත්වයේ පවතින්නේ ඉතා කුඩා බඳුනක් ලෙසයි. ඉතා කුඩා බඳුනකට ගුණයක් කුඩයිනේ. ලොකු ගුණයක් දාන්න බෑ. එබඳු එක්කෙනා පොඩි දේනුත් කම්පා වෙවි, ඒ චූටි දේ අල්ලගෙන ඉන්නවා නම් ඒ කෙනාගේ යතින් යම් වැරැද්දක් වෙයිද, ඒ වැරැද්ද ඒ කෙනාව නිරයට ගෙනියන්න ප්‍රමාණවත්ය. නිරයට ගෙනියන්න ප්‍රමාණවත්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේක මේ தත්ත්වයේ මිනිස්යාට තියෙන ඉතාම භයානක බිහිසුණු අනුතුරුදායක தත්වයක්. කොහොමද මේ බිහිසුණු බව මිනිස්යාට සැකසීලා තියෙන්නේ? ඔහුට දියුණු කරපු ජීවිතයක් නැතිකම, ඔහු තුළ දියුණු කරපු සිල්වත්කමක් නැතිකම, ඔහුට දියුණු කරපු සිතක් නැතිකම, ඔහුට දියුණු කරපු ප්‍රඥාවක් නැතිකම, ඔහුට පටු කල්පනා, පටු සිතක් ඇති බව, ගුණ වශයෙන් අල්ප බව සහ සුළු දේනුත් කම්පාවී දුකසී වාසය කිරීම. මේ ලක්ෂණ මිනිසෙකුට තියෙනවා නම් ඒ කෙනාට නිරේ උපත කරා යන්න අවස්ථාව වැඩි බවයි මේ දේශනාවෙන් අපිට තේරුම් ගන්න තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, තව කෙනෙක් ඉන්නවා ජීවිතය දියුණු කළ කෙනෙක්. ඔහු සීලයක් දියුණු කළා තියෙනවා, ඔහු සිතක් දියුණු කළා තියෙනවා, ප්‍රඥාවක් දියුණු කළා තියෙනවා, පළල් සිතකින් යුක්තයි. ඒ කෙනා ගුණ ධර්මයන්ගෙන් යුක්තයි. ඒ කෙනාට අර පොඩි දෙයකින් දුක් විඳ විඳ ඉන්නේ නැහැ. අප්පමාණ විහාරේ ඌට පුළුවන් ඒව ගණන් නොගෙන ඉන්න. අප්පමාණ විහාරී මහණෙනි, එබඳු වූ පුද්ගලයා අතින් සිදුවෙන වැරැද්ද මෙලොව විපාකදී අවසන් වේවි. එය ඔහු සමග යන්නේ නැහැ. ඔහුව එහාට මෙහාට ගෙනියන්න ඒ පුංචි කර්මයට, පොඩි පාප කර්මයට පුළුවන්කම නැහැ. ඔබ දන්නවා ඇති මේ අපේ ජීවිතයේ මේ සසර ගමනේ බලවත් තීරණාත්මක සාධකයක් මේ කර්මය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේක මොනකක්වාද? අර රෝදේ හයි කරපු කඩේනේ වගේ කිව්වා. මේ රෝදේ ගැලවිලා විසි වෙන්නේ නැත්තේ මේ කඩේනේ තියෙන තාක් මේ රෝදේ කර කැවි කැවි යනවා කරත්තේ. කරත්තෙන් රෝදේ අයින් වෙන්නේ කඩේනේ ගලවපු දවසටයි. මේ වගේ තමයි මේ කර්මය විසින් මිනිස්යාව හිර කරලා තියෙනවා මේ සසරේ කැරකි කැරකි යන්නේ. යම් දවසක කර්මය නැමැති කඩ ඇණය ගැලවි ගියාද, එදාට මේ සත්‍ය සසරින් නිදහස්. එනම් බලවත් සාධකයක් මේ කෙනා අපට උපත කරා යන දීකට කර්මය. එදුවට මේ කර්මයට ලොකු හපංකමක්, මහා බලපරාක්‍රමයක් දක්වන්න පුළුවන් බව පේනවා මොන ජීවිතයටද. දියුණු නොකළ ජීවිතේ, දියුණු නොකළ සීලේ, දියුණු නොකළ සිත, දියුණු නොකළ ප්‍රඥාව ඇති පටු සිතින් යුතු ගුණ මහත්වයක් නැති අල්ප දෙයිනුත් කම්පා වෙවි ඒට යටවෙන පුද්ගලයාව වේගින් අනිපැත්ත හරවන්න පුංචි දෙයකට පුළුවන් කියනවා. එතකොට මේ අනතුර මේ අපි කවුරුත් කවුදට කල්පනාවට ගන්න ඕනේ. ඒ මොකද හේතුව? දැන් දියුණු නොකළ ජීවිතයක්, දියුණු නොකළ සීලයක්, දියුණු නොකළ සිතක්, දියුණු නොකළ ප්‍රඥාවක් කියන එක අපට තේරුම් ගන්න පුළුවන් නේ. අනේ අපිට තාම හරියට දියුණු කරගන්න බෑ සීලේ, අපිට දියුණු කරගන්න බෑ තාම අපේ සිත, දියුණු කර ප්‍රඥා. නමුත් අපිට පටු සිතක් තියෙනවා අය, පළල් සිතක් තියෙනවාද කියන එක, ඒක එකපාරට තමන්ට බැලු බැල්මට හොයාගන්න බැරි දෙයක්. නමුත් බුද්ධ දේශනාවේ බලන්න මේකේ වැදගත්කම. උන්වහන්සේ විස්තර කරන පටු සිතේ තියෙන චරිත හැටි මොකද්ද? ගුණේ රඳින්නේ නැහැ. ගුණේ රඳින්නේ නැහැ, අල්ප ගුණයක් තියෙන්නේ. ඊළඟ එක තමයි පටු සිතේ ලක්ෂණය මොකද්ද? අප දුක්ඛ විහාරේ. පුංචි දෙයක් වුණත් දුකසේ වාසය කරනවා, ඒක ගිලලා. ඒකෙන් විඳ විඳ ඉන්නවා, විඳෝ විඳෝ යා. මේ ස්වභාවයෙන් යුතු වීම කෙරෙකුට විශාල හානියක්. ඉතින් මේක බුදුරජාණන් වහන්සේ තවත් උපමාවකින් තේරුම් කරලා දෙන්න මහන්සි ගන්නවා. උන්වහන්සේ දේශනා කරනවා, බලන්න පින්වත් මහණෙනි, සමහරු ඉන්නවා කහවණු භාගික හොරකමක් කළා හිරේ යනවා. තව සමහරු ඉන්නවා කහවණුව හොරකම් කළා හිරේ යනවා. තව සමහරු ඉන්නවා කහවණු 100ක් හොරකම් කළා හිරේ යනවා. තවත් සමහරු ඉන්නවා කහවණු භාගික හොරකම් කරනවා, මුකුත් වෙන්නේ නැහැ, හිරේ යන්නේ නැහැ. කහවණු හොරකම් කරනවා, අයත් හිරේ යන්නේ. තව ඉන්නවා කහවණු 100ක් හොරකම් කරනවා, හිරේ යන්නේ. අපිත් ඔය කියන්නේ මේ ගමේ කෙහෙකන කපන එක හිරේ යනවා, මේ කෝටි ගණන් හොරකම් කරනවා හොඳින් ඉන්නවා. එහෙම ලෝකයක් නැද්ද? තියෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි, ඒ කියන්නේ මේ කහවණු භාගි හොරකම් කළා, නැත්නම් කහවණු හොරකම් කරලා කහවණු 100ක් හොරකම් කළා හිරගත වෙන්නේ කවුද? මහණෙනි, එපිසේ හිරගත වෙන්නේ දිලින්දාය. දිලින්දාය අල්ප ධන ඇති කිනාය. කිසිවක් කර කියා ගන්න බැරි අසරණ කෙනා තමයි අර පුංචි දේනුත් හිරේ විලංගුවේ වැටෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, පොඩි දෙයක් ඒ කහවණු භාගේ හොරකම් කළා කියලා, කහවණුවක් හොරකම් කළා කියලා, කහවණු හොරකම් 100ක් හොරකම් කළා කියලා හිරේ විලංගුවේ වැටෙන්නේ නැත්තේ කවුද? මහණෙනි, සල්ලිකාරයෝ ඉන්නවා, ධනවත් අය ඉන්නවා, මහා ආඩ්‍යය ඉන්නවා, උන්දෙලා තොරගම් කරනවා. අද දුප්පත්යත් තොරගම් කරනවා, සල්ලි තියෙන බල සම්පන්න අය හොරගම් කරනවා. හැබැයි දිලින්දෙක්, දුර්වල කෙනෙක් හොරගම් කළොත් ඔහු සිරේය. අර කිනා හොරගම් කළාට හිරියන්නේ නැහැ. එහෙනම් ඒක මේ ලෝකේ තියෙන යම්කිසි ස්වභාවික දෙයක්. බුදුරජාණන් වහන්සේ කියන මහණෙනි අර සල්ලිකාරයා වගේ තමයි කියනවා. බලන්න කොච්චර සරල උපමාවක් දුන්නාන්සේ මේ ගත්තේ. අර මහා ධනයක් තියෙන කෙනෙක් වගේ තමයි කියනවා දියුණු කළ ජීවිතය ඇති එක්කෙනා. මහා ධනයක් තියෙන කෙනෙක් වගේ තමයි කියනවා දියුණු කළ සීලය ඇති එක්කෙනා, දියුණු කළ සිතක් ඇති එක්කෙනා, දියුණු කළ ප්‍රඥාවක් ඇති එක්කෙනා, පළල් කල්පනාවක් ඇති එක්කෙනා, ගුණ වශයෙන් මහත් කෙනා, අප්‍රමාණ විහාරයේ යුතු කෙනා. මේ කෙනා පොඩි දෙයක් කළත් එයාට ඒක පල දෙන්නේ නැහැ කියනවා. මේ ජීවිත විපාක ඉඳලා ඉවර කරනවා, පරලොව පල දෙන්නේ නැහැ කියනවා. අර දිලිඳු මිනිස්සයා වගේ කියනවා දියුණු නොකළ කය ඇති කෙනා, දියුණු නොකළ සීලය ඇති කෙනා, දියුණු නොකළ සිත ඇති කෙනා, දියුණු නොකළ ප්‍රඥාව ඇති කෙනා, පටු සිතෙන් යුතු කෙනා, අන්ත දිලිඳ වගේ කියනවා. පුංචි දේ තොලුවට අරගෙන ඒක මැත්තේ හැපි හැපි ඉන්න කෙනා අන්ත දිලිඳා වගේ කියනවා. සමහර වෙනවනේ මේ හැපි හැපි ඉන්න චූටි දෙයක් කළත් හැපි හැපි ඉන්නවා අක්කුච්චි මං. ඔව් මට බැන්නේය. අවදි මං මා සතුදී පැහැරගත්තේය. අජිනි මං මාව පෙරදෙවෙය. අහාසි මං මට පහර දුන්නේය. මේ වගේ කල්පනා කර කර ඉන්නවා කියනවා. අර පටු සිතට පුංචි ද්වේෂයක් ආවොත් ඒ ද්වේෂය විසින් අර පටු සිත ගිල ගන්නවා. පටු සිතට පුංචි බැඳීමක් ආවොත් ඒ බැඳීම විසින් ඒ පටු සිත ගිල ගන්නවා. පටු සිතට වැරදි අදහසක් ආවොත් ඒ වැරදි අදහස දෘෂ්ටිය ඒ පටු සිත ගිල ගන්නවා. මොකද හේතුව කල්පනාව පටු වීම. පටු කල්පනාවක් ඇති වුණාට පස්සේ ආගේ ජීවිතයෙන් තමාටත් හානි සිද්ධ වෙනවා, අන්‍යයන්ටත් හානි සිද්ධ වෙනවා. ඒක මේ වගේ කියනවා. කොහොමද මිනිස්සෙක් ඉන්නවා, මේ එළුවන් හදන මිනිස්සෙක් ඉන්නවා, එළු පට්ටියක අයිතිකාරයෙක්. එතකොට මේ එළු පට්ටියට අයිතිකාරයාට පුළුවන්කම තියෙනවා සමහර දුප්පත් මිනිස්සු එල්ල හොරෙන් එළුවෙක් හොරගම් කරනවා. දුප්පත් මිනිස්සෙක් ඇවිල්ලා එළු පට්ටියෙන් එළුවෙක් හොරගම් කරනකට අර අයිතිකාරයට ඕනනම් පුළුවන් යාව ලනු වලින් ගැට ගහන්න පුළුවන්, බඳින්න පුළුවන්, ගහලා එළවන්න පුළුවන්, හිර කරන්න පුළුවන්, එයාට ඕන දඬුවමක් දෙන්න පුළුවන්. ඒ එළුපට්ටියෙන් තව කෙනෙක් එළුවෙක් හොරගම් කරනවා. හැබැයි එයාට මුකුත් කරන්න බෑ. මේ වගේ තමයි කියනවා මහණේ දුප්පත් මිනිස්සෙක් අන්ත දිලින්දෙක් මේ එළුපට්ටියෙන් හොරකම් කරද්දී මේ හිර කළා, ගහලා, බැනලා, එලෝලා ඕන එකක් කරන්න පුළුවන් කියනවා අර ආනුභාව රහිත පුද්ගලයාට. ඒ වගේම මහණෙනි මහා ධනේ මහා භෝග තියෙන එක්ක රජ ඇමතියෙක් ප්‍රධාන පුද්ගලෙක් ඇවිදින් මේ එළුපට්ටියෙන් එළුවෙක් ගන්නවා. අරගෙන ගියාම අර අයිතිකාරයා පිටිපස්සෙන් යනවා කියනවා. අංජදත්තු පංජලිකෝ නම් යාචති. වැඳගෙන යනවලු ඔහුගේ පිටිපස්සෙන්. දේහි මේ මාරිස උරබ්බං ආවුර අනේ නිදුකානනි මට ඔය එළුවා දෙන්න. එහෙම නැත්නම් එළුවාගේ මුදල දෙන්න කියලා වැඳගෙන යනවලු. එතකොට බලන්න අදත් මේක නැද්ද? බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපුදී මොන තරම් අකාලිකයිද කියලා. අදත් ඒක ඒ රටාව ඒ විදිහමයි. අදත් මේ ඒ රටාව ඒ විදිහමයි. ඉතින් උන්වහන්සේ දේශනා කරනවා ඒ වගේ මහණෙනි මේ අන්ත දුප්පත් දිලිඳු කිසි ආනුභාව සම්පන්න නැති කාලකන්ණියෙක් වගේ කියනවා කවුද? ඔව් දියුණු නොකළ ජීවිතය ඇති කෙනා, දියුණු නොකළ සීලය ඇති කෙනා, දියුණු නොකළ සිත ඇති කෙනා, දියුණු නොකළ ප්‍රඥාව ඇති කෙනා, පටු සිතින් යුතු කෙනා, අල්ප ගුණයෙන් යුතු කෙනා, ස්වල්ප කාරණේදී කම්පා විවිසින කෙනා. දැන් බලන්න මේ කියන චරිතයට ඔහුගේ උගත්කම අදාළ නැත. ඔහු සතු ධන දහන්නේ දීපල වස්තුව අදාළ නැත. ඔහු සතු කායික වීරිය සෞඛ්‍ය සම්පන්න බව අදාළ නැත. ඔහු සතු රූපලාවන්‍ය අදාළ නැත. මේ සම්පූර්ණ කියන්නේ ඔහු සතු යම්කිසි මානසික ස්වභාවයක්. එතකොට ඔහුගේ එකන ඒ තැනැත්තාගේ ජීවිතය වෙනස් කරවන්නේ මේ තියෙන ගුණවලින්, ඒකන මේ ගුණ ඇති කිරීමෙන්. ඒ ගුණ ඇතිවෙන්නේ නැත්නම් ඒ ජීවිතය වෙනස් කරන්න පුළුවන්කම නැහැ. ඒ ජීවිතයේ අගාධයට හෙලන්න අර පුංචි දෙයට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ යාට ගුණ පිහිටන්නේ නැති නිසා ඒ ජීවිතයේ අගාධයට, තමන්ගේ ජීවිතයේ අගාධයට හෙලන්න තමන්ට අනතුරු තියෙනවා. ඔබට මතකද මා උදේ කිව්වා මේ ප්‍රධාන අනතුරු තියෙන්නේ තමාගෙන්මයි. අපි හැමතිස්සෙම ඇඟිලි දික් කරනවා අනුන්ගෙන් කියලානේ. නමුත් මේ බුද්ධ දේශනාව බලද්දී අපිට තේරුම් ගන්න පුළුවන් මේ අනතුරු තියෙන්නේ තමාගෙන්මයි. ඇයි පින්වත්නි? මේකට හේතුව අපි සංසාරේ පුරාම මේ ඇවිද කිව්වට ඒක තේරෙන්නේ නැහැ නේ. අපි සංසාරේ පුරා ඉපදීපද මෙරි මෙරි ආපු එක. ඇයිද ඇවිද කියමු තන් නිකන් ඔය කොළඹ මාලදි වෙන ඔය හැරි ගිහිල්ලා ආවා කියලා හිතන්නේ ඇවිද ඇවිද කියවම් නේ. මේ සසර පුරාවට නිරීපදිලා විඳුලා විඳුලා මල. ආය නිරීපදිලා විඳුලා විඳුලා මල. ආය නිරීපදිලා විඳුලා විඳුලා මල. මේ විදියට නිරීපදීපද විඳෝ විඳෝ මෙරි මෙරි යෑම හේතුවෙන් ඒ නිරී විඳ යුතු කර්ම ගෙවිලා ගියා. ඊට පස්සේ කර්ම විසින් දානව පුද්ගලයා වැදලා තිරිසං අපායට. තිරිසං අපායේ විඳ යුතු කර්මේ ගෙවි ගෙවි යන තිර බොහෝට තිරිසං සතුන්ට නැවත නැවතත් ඒ තිරිසං ලෝකෙම උපදින්න කර්මේ රැස් වෙනවා. දැන් අපි ගත්තොත් බල්ලි බල්ලිකුට උනත් තිරිසං ලෝකෙම උපදින්න තමයි කර්මේ රැස් වෙන්නේ. මොකද හේතුව මේ තෘෂ්ණාවේ ස්වභාවය තමයි තත්ත තත්‍රාභිනන්දිනී. ඒ ගීගේ තන තමාගේ කියලා ලෝකී ගොඩනගා ගන්නවා. තමාගේ කියලා ලෝකී ගොඩනගා ගන්න. ඔබ දැකලා තියෙනවද සමහර බල්ලෝ මේ සුනකයෙන් ඉන්නවා ඔවුන්ගේ බල ප්‍රදේශ වෙන් කරගෙන. දැන් බල්ලු රණ්ඩු ඇල්ලුවාම එක බල්ලෙක් කොන්න පන්නගෙන යනවා. ගියාම එතන එක තැනක සුන නවතිනවා සුනකයා. නවතිලා අයියෙන් බුරනවා දැන් වර කියලා. එතකොට අර බල්ලා මොකද කරන්නේ? හැරිලා යනවා. මොකද ඒ අරයාගේ බල ප්‍රදේශයයි. කවුරු ලියලා දීලාද? ඔප්පු තිරප්පු දීලාද? කිසි දෙයක් නෑ. එවුන් විසින් වෙන් කරගෙන තියෙනවා. සත්තුන්ගේ මෙහෙම එකක් තියෙනවා. දැන් ඒකේ තේරුම මොකද්ද? මේ මමය මාගේය මේක මගේ කියලා කොටස් වෙන් කර ගන්නා තෘෂ්ණාව මේ සිතේ බලපෑත්වීමයි. ඒතර මේ සිතෙන් තමයි මේ එහෙනම් අපිට මේ සත්තු තුල පේනවා. එහෙනම් පිරේතිය තුලත් මේක තියෙනවා. අසුරය තුලත් මේක තියෙනවා. අපිට පේන්නේ නැහැ මේ මේ මේ බාහිර ලෝකයේ මොන විදියේ තත්ත්වයක් තියෙනවද කියලා නොපෙනෙන ලෝකේ අපිට පේන්නේ නැහැ. ඒ තරම්ම ඒක සංකීර්ණයි. එදිරි බලන්න පින්වතුනි මේ වේ ඔන්න තිරිසන් ලෝකේත් වැටිලා වැටිලා ඉපදී ඉපදී මෙරි මෙරි නුයි කාකාරට විඳු විඳ ඔන්න එතනින් ගොඩ එනවා. ඇවිල්ලා ඔන්න පෙරේත ලෝකෙට වැටෙනවා. ඔන්න ඒකෙත් ඉඳලා ඔය සේම්සුතු ලේව කකා ඉඳලා ඔන්න එතනිනුත් යන්තම් ඔන්න අපි දන්නේ කොහොම හරි කැරගිලා මොකද්ද සංසාරයේ තියෙන මොකක් හරි පිනකට ඔන්න එනවා මිනිස් මව කුසට. එන මනුස්ස ලෝකෙට එනවා. ආවට පස්සේ අර යම් අකුසලයක් අපව අපායට රැගෙන ගියාද? එබඳු අකුසල් හට ගන්නා ස්වභාවයෙන් යුක්ත මනසක් තියෙනවා. යම් වරදක් කිරීමෙන් හතර අපාගත වුණාද, එබඳු වරදකට පෙළඹෙන්න කය වචනේ මනස යොමු වෙන ස්වභාවයක් මේ ජීවිතය තුළ තියෙනවා. එතකොට මේ ජීවිතය තුළ ඒ ස්වභාවයේ පිහිටියොත් එයාගේ හිත පටුයි. එතකොට අර පටු සිතින් තමයි දැන් සාමාන්‍යයෙන් ගත්තොත් කෙනෙක් නිරේ යන්නේ, තිරිසන් යෝනියට යන්නේ, പ്രേත ලෝකෙට යන්නේ, අපායට යන්නේ පළල් වූ දියුණු සිතකින්ද? නෑ, පටු සිතකින්. එතකොට මේ පටු සිතක් පහු කරගෙන පුද්ගලයා ආවා කියලා යම් පටු සිතකින් සුළු කර්මයකින් ඔහු නිරේට ගෙනිච්චාද, ඉබඳු පටු සිතක් අදටත් අප තුල තිබේ නම් උනතරන් භීසුන්නු බව අප ජීවිතයේ අභ්‍යන්තරේ තියෙනවාද? ඉතින් මේ නිසා පින්වත්නි අපි හරි කල්පනාකාරී වෙන්න ඕනේ බාහිර ලෝකයේ ගැන නොවේ. කුමක් ගැනද? තමා ගැනයි. මං කියවන මේ ධර්ම මාර්ගයට යන කෙනෙකුට හානි කරන්නේ මේ සක්කාය දිට්ඨියමයි. මේ පටුසිත් දැන් ඔබ දන්නවා සතර අපායෙන් අත් මිදිච්ච ශ්‍රාවකයෝ තමයි මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ. අපි ගත්තොත් සෝවාන් ඵලයට කෙනෙක්පත් වුණාම මේ ධර්මයේ විස්තර කරනවා ලිඛන සංයෝජන තුනකින් නිදහස් වුණා කියලා. මොනවද ඒ තුන? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබත පරාමාස. සක්කාය දිට්ඨියෙන් නිදහස් වුණා, විචිකිච්ඡාවෙන් සීලබත පරාමාස නිදහස් වුණා කියලා කියන්නේ ආ මොකෙන්ද නිදහස් වුනේ? සතර අපායි. එතකොට අපිට මේ ධර්මයේ තුලින් තේරුම් ගන්න පුළුවන් මේ පටු සිතක් උරුම වෙන්න, අල්ප ගුණයක් උරුම වෙන්න, ඊළඟට පොඩි දෙයකිනුත් කම්පා විවි දුකෙන් වාසය කරන්න යාට උදව් කළේ ඔය සංයෝජන. ඒකේ ප්‍රධානම දේ මොකද්ද? සක්කාය දිට්ඨියයි. මේ සක්කාය දිට්ඨිය තුල තමයි තමාව ඉස්සරහට ගන්න. තමාව ඉස්සරහට ගන්න ගිහිල්ලා තමයි ගොඩාක් අපට අනතුරු සිද්ධ වෙන්නේ, කරදර සිද්ධ වෙන්නේ. ඒකනේ දැන් බුදුරජාණන් වහන්සේ හරියටම දෙන්න තියෙන සෑම උපදේශයක්ම අපට දීලා තියෙන. උන්වහන්සේ දේශනා කළා මහණෙනි මේකෙදි ධර්මයටම සත්කාර කරන්න, ධර්මයටම ගරු කරන්න, ධර්මයේම පෙරට කොට ගන්න, ධර්මයටම ප්‍රශංසා කරන්න, ධර්මයටම සම්මාන දක්වන්න. ඇයි එහෙම කරන්න කිව්වේ? ධර්මයේ ඉස්සරහට ගත්තේ නැත්නම් එතෙන්ට පණිනවා සක්කාය දිට්ඨිය. එතකොට සක්කාය දිට්ඨිය පෙරට ඇවිත් අපට හානි කරන්නට පෙර අපට ධර්මයේ ඉස්සරහට ගන්න දක්ෂ වුණොත් හරි. ධර්මයේ ඉස්සරහට ගන්න දක්ෂ නොවුනොත් සිමීට රිංගලා එනවා. යම් අකුසලයකින් අපිව සතර අපායට ඇදගෙන ගියාද ඒ අකුසලය ඇවිල්ලා අපව කැඳවගෙන යනවා ඒට ඕන දිශාවට. අන්තිමට ඒ අකුසලය තමයි අපට මඟ පෙන්වන්නා වෙන්නේ. ඇයි? ධර්මයේ මඟ පෙන්වන්නේ නැති තැන සසරේ යම් අකුසලයකින් අපි සතර අපායට වැටුණාද ඒ අකුසලයේ පෙරට විත් අපිව අරගෙන යනවා නම් මේ දිශාවේ ඵලයන් කියලා. එතකොට මොකද වෙන්නේ? ඔහු ඒ දිශාවේ යනවා. ඔහු ආවේ ධර්මයෙන් පෙන්වන දිශාවට යන්නයි. නමුත් ඔහු අදක්ෂ වුණොත් ඒ ධර්මයේ අල්ලන්න, ඒ ධර්මයෙන් පෙන්වන දිශාවට එන්න අදක්ෂ වුණොත් මොකද වෙන්නේ? ඔහු සමාට පුරුදු දිශාවේ යනවා. මේ අනතුර සෑම ජීවිතයකම තියෙනවා. මේ අනතුරෙන් 100%ක්ම කෙනෙකුට ආත්ම දෙන්න ලැබෙන්නේ සෝවාන් වුණොත් තමයි. සක්කාය දිට්ඨියෙන් නිදහස් වුණොත් තමයි. ඉතින් මේ නිසා පින්වත්නි අපි හොඳට මතක තියාගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව තුළින් අපි අපගෙන සම්පූර්ණ චිත්‍රය හොයාගන්නවා කියන එක ලේසි නෑ. තමන් තමන් පිළිබඳ ලේ රිපෝට් ගත හැකි නේ. ඊළඟට මුත්‍රා රිපෝට් එකක් ගත හැකි. ඊළඟට ප්‍රෙසරුත් බලුව හැකි. ඒ ඔක්කොම බලතා කියෝ ස්කෑන් කළත් බලත හැකි. මේකක්වත් ස්කෑන් එකට අහුවෙන්නේ නැහැ. ස්කෑන් එකට අහුවෙන්නේ මොහොතේ ඇත්තේ පටු සිතකි. අහුවෙනවද ස්කෑන් එකට? අහුවෙන්නේ නැහැ. තමා පිළිබඳව දීර්ඝ කාලයක් හොය හොයා හිටියත් තමාට තමා හොයා ගන්නවා කියන එක ලේසි කරුණක් නොවේ. ඒ මොකද හේතුව? ඒ තමාට තමා පිළිබඳ පරිශන කළ හොයන්න බැරි නිසායි තමන් ධර්මය හොයන් යන්නේ. ධර්මයේ සොයාගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි අපි මේ අපේ ජීවිතය ගැන හොයන්න යම් කිසි ප්‍රමාණයකට හරි හැකියාවක් ලබා ගන්නෙ. ඒ මොකද හේතුව? මේ ධර්මයෙන් උන්වහන්සේගේ ධර්මයේ මේ ලෝක සත්‍යවම මේ දුකෙන් නිදහස් කරවන එකක්. සතර අපායෙන් අත්මුදවන එකක්. මේ නිසායි උන්වහන්සේ දේශනා කළේ මහරිනී ධර්මයට සත්කාර කරන්න, ධර්මයට ගෞරව කරන්න, ධර්මයට ප්‍රශංසා කරන්න, ධර්මයට මානන කරන්න, ධර්මයට ගෞරව දක්වන්න. ඒ මොකද හේතුව? ඒ ධර්මයට ගෞරව දැක්වීම හේතුවෙන් ඔහුට අවස්ථාවක් තියෙනවා. ධර්මයට ගෞරව දැක්වීම හේතුවෙන් ඔහුට අවස්ථාවක් තියෙනවා ඔහුගේ අර සංසාරේ පුරුදු වෙච්ච දුර්වල රටාවට හසු නොවි ආරක්ෂා වෙන්න. ඉතින් මේකට අපි හිතනවට වඩා අපට ලොකු පිනක් ඕනි ඕනි ඕනේ ඕනි කියලා අපිට ලැබෙන්නේ නෑ. මොකද මේ අනතුරු වලට වැටෙන්නේ පින් කරන්නේ නෑමයි. ඒ නිසා ඒ අනතුරුට නොවැටි සිටින්න බුදුරජාණන් වහන්සේගේ දේශනාවල් අහලා ඉස්සරින්දලම ඔබට මතක ඇති කියලා තියෙනවා. මේ ගමනේදී අපිට අතිශයින්ම වැදගත් වෙනවා පළල් සිතක් තිබීම. පළල් සිතකට විශේෂම උපකාරී වෙන්නේ අපි අද ඊයේ ආපු ගමනක් කියලා හිතුවොත්. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ඔන්න ධර්ම මාර්ගයට එනවා. ඔන්න තෙරුවන් සරණ යනවා. ධර්මය ඉගෙන ගන්න ආසා කරනවා. ධර්ම මාර්ගයටත් එනවා. මේ ධර්මය ඉගෙන ගත්තා කියලා ඔහු ඒ ධර්මයේ සිහි කරන්නේ නැත්තම්, ඒ ධර්මයේ කල්පනා කරන්නේ නැත්තම්, දැන් බලන්න අර ස්වාමීන් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේ ඇසූ වෙලාවේ මහණෙනි මා ඔබට කුමන ධර්මයන් දෙසුවා කියලාද ඔබ මතක තබන් ඉන්නේ? බලන්න කොයිතරම් අහිංසක උත්තරයක්ද ලැබුණේ. භාග්‍යවතුන් වහන්සේ අපි දරාගෙන ඉන්නේ සංසාරේ පුරා මෙරි මෙරි ඉපදුපිට ආවා කියන එකයි අපි මතක තබාගෙන ඉන්නේ කියොතේ. අපිට මතකද ඕක? නෑනේ. අපිට ඒක කිව්වත් ඒ කියනවා, මේ අහනවා, මේ අමතක වෙනවා. අපිට හිතෙන්නේ ඒක නෙමෙයිනේ, මගේ නම කිව්වේ නෑ, මට ඉස්සරහට එන්න නෑ, මට වාඩි වෙන්න හම්බුන්නේ නෑ, මට පෙවුනේ නෑ. මේ වගේ දේවල් තමයි අපි පෙරට ගන්නෙ. අර වගේ ගැඹුරෙන් කල්පනා අර ගැඹුරෙන් බැලිලා අපි ගමු මේ සංසාර ගමනේ. අර ඊළඟට අපිට පැහැදිලිව පේනවා මේ නැවත නැවත එකම චරිතේ මොන ගැහෙන රටාවක් මේකේ තියෙනවා. බලන්න කල්පනා කළා හරි පුදුමයි. මහබෝසතනන් වහන්සේ ඉරිසින් වහන්සේ කෙනෙක් වෙලා හිමාලයේ ඉඳලා නගරයට වැඩියා. මං හිතන්නේ ඒ කාලේ ලුණුයඹුල් හොයන්න වඩිනවා කියනවනේ. එතකොට මේ නගරයට වැඩම කළ මහා ඉරිදි බල සම්පන්න ඇවිල්ලා ද රාත්‍රී වුණා. රාත්‍රී වේගනේදී මහබෝසතාණන් වහන්සේ ගියා එක්තරා, ඒ කාලේ ඉතින් ගොඩක් ඉන්නේ පොඩි පොඩි වළං හදන මිනිස්සු ගාව තියෙනවා ශාලාවල්, වළං දාන හෝල්, කුම්භකාරක ශාලා කියලා. මේ වේ තමයි ගොඩක් වෙයි තාපසින්නාසල ඇවිල්ලා ඉන්නේ නවතැන් ගන්න. මහබෝසතාණන් වහන්සේ මේ වළං හදන ශාලාවක් තියෙනවා කියලා ආරංචි වුණා, අසවල් තැන තියෙනවා කියලා. ඔන්න එතෙන්ට වැඩියා. ඒ අයිතිකාරය හම්බ වෙලා ඇහුවා, පින්වත මේ මට අද රාත්‍රී මෙහි නවාතැන් ගන්න පුළුවන්ද කියලා ඇහුවා. පුළුවන් කිව්වා. හැබැයි අර කලින් එකෙක් ඇවිල්ලා ඉන්නවා, එයාගේ වේලසෙනින් ඇවිල්ලා දේවදත්ත. බලන්න මේ වෙන දේවල් නේ. නාරද කාලදේවල ඍෂිවරුන්ගේ කතාව මේ. වේලසෙනින් දේවදත්ත ඇවිල්ලා ඍෂිවරයෙක් වෙලා ආයෙ ඍෂිවරයෙක් එයාත්. එයා ගිහින් ඒ ශාලාවේ වේලසෙනින් ඇවිල්ලා නවාතැන්. මහබෝසතාණන් වහන්සේ වඩිනවා. ඇඩ්ලා ඉස්සරහ ඉඳලා උගුරු පාදනවා. පාදල කියන මේ ඇතුළට එන්න, හා එන්න කියනවා. මමත් මෙහි නවතැන් ගන්න ආවේ, මටත් ඉන්න කියලා කිව්වා. ඔබට කරදරයක් නැත්තම් මම මෙහි ඉන්නම් කිව්වා. හා කිව්වා. දැන් ඔන්න මහබෝසතාණන් වහන්සේ මේ කරදරයක පැටලෙන්න ආවා නෙවෙයි. දැන් බලන්න මේ වෙන හැටි මම මේ කියන්නේ. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ තින් සක්මන් කළා, භාවනා කළා, ඔන්න හිටියා, සැතපුණා. අර පුද්ගලයාත් එයාගේ විදියට ඒ කටයුතු කරගෙන, ඒ පුද්ගලයා නින්දට ගියේ දොර ළඟ හරස් අතර නිදාගත්තා. ඇතුළු වෙන තැන කිට්ටු කළා. දැන් කරවලනේ ඒ කාලේ තින් මේ භූමි තෙල් නැහැ, තෙල් පොල් තෙල් තියෙන තී පොල් තෙල් ලාම්පු ඒ වෙනුසු දෙන්නේ නැහැනේ මේ පොල් තෙල් පහන් පත්තු කරන්න මේ ආගන්තුක වෙන සාධුවරුන්ට. කරවලේ ඉන්නේ. දැන් ඉතින් බෝසතාණන් වහන්සේට කඩවලේ දොට්ට පිළට යන අවස්ථාවක් ආවා. ඉතින් හිමින් නැගිටලා හිමින් හිමින් හිමින් අරයත් බේර ගන්නු. දැන් හොයා ගන්නත් බෑ. යන්තම් පීනෝචාය අයිලින් යනකට යාගේ ජටාව පෑගුණා. පෑගිච්ච ගමන් කෑ ගහගෙන නැගිට්ටා. නැගිට්ටා හරි වැඩෙන් ඔහේ කළේ මේ මගේ ඔළුව පෑගුවේ මොකද කියලා ඇහුවා. අනේ මට සමා වෙන්න මා දැන කළා නොවේ කියලා සරදෑවා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ ගියා. එළියට ගිහිල්ලා දොට්ට පිළට ගිහින් දැන් ඔන්න ඇතුළට එන්න කල්පනා කළා. දැන් අර තාපසින්නාසිගේ ඔළුව තිබුණේ අර පැත්තේ. ඒ නිසා මං ඒ පැත්තෙන් යන්න හොඳ නෑ, පාතින පැත්තෙන් යන්න ඕනේ, මං හිරිහැරයක් කරන්න කැමති නෑ. අරුන් දැන් කල්පනා කළා, දැන් මේ පුද්ගලයා මේ පැත්තෙන් ගියා, ජටාව පෑගෝ යන්ත මං බේරුණා. මුන්දේ මගේ ඔළුව පාගන්නයි මේ එළියට ගියේ. ආයෙ මෙතන මම හිටියොත් මේ පැත්තේට ඔළුව පා ඒ නිසා මම අනිත් පැත්තට ඔළුව දා ගන්න ඕනේ කියලා කකුල් තියෙන පැත්තට ඔළුව දෑවා. දැන් බෝසතාණන් වහන්සේ කල්පනා කරගෙන ඉන්නවා මේ පැත්තේ තමයි එහෙනම් කකුල් දෙක තියෙන කියලා උස් උස් මේ කකුල් දෙක වෙන්නේ නැද්ද කියලා. එහෙම කළා කකුල තිබ්බා බෙල්ලට. කෑ ගහගෙන නැගිට්ටා. බලන්න මේ හිතලා කරපුවද එකක්වත්. මේ ප්‍රශ්නයක් අලුත් වෙන්නේ නැහැටි. අපිට හිතා ගන්න බෑ මේ සසරී යති බිහිසුන බව. ඊට පස්සේ මොකද වුනේ? බයින්න ගත්තා. දැන් කෙලවන්න තිබෙන තමුසේ වෙලා කලින් පාර ජටාව පෑගුවා. දැන් මගේ බෙල්ල පෑගුවා. අනේ සමා වෙන්න කියලා දැන් බෝසතන් වහන්සේ කෙලවර නැතුව සමා වෙන්නවා. දැන් මියා නෑ නෑ හිතාමතාමයි මේක කළේ. හිතාමත අන්න පටු සීත ගිල ගත්තා. පුංචි බාදිනේට ලුණු කැටි වැටුණා. වෙන දෙයක් කරන්න තේරෙන්නේ මටම දැන් සමහර අවස්ථාවල් තියෙනවා පොඩි වචනේ වැරදුනහම මේක මටමයි කිව්වේ මටමයි කිව්වේ මටමයි කිව්වේ කියලා අල්ලගෙන යන්නේ නැද්ද? ආන් ඒ පිරිසේ කට්ටිය. එතකොට මොකද වෙන්නේ? අර පටු සිත විසින් අර සිද්ධිය ගිල ගත්තා. ගිල තමුසේ මගේ මා හිතාමතා පාගල මරන්නමයි මේ සැලසුම් කළේ කියලා කල්පනා කළා. ඊට පස්සේ මොකද කළේ? දැන් බෝසතාණන් වහන්සේ නිස්සබ්ද වුණා. දැන් මේක උත්තර දීලා ඉවර කරන්න බෑ. දැන් ඇඟිල්ල දික් කර කර නිඳා කරනවා නේ, චෝදනා කරනවා, ඇඟිල්ල දික් කර කර මේකමයි කළේ කියලා. ඊට පස්සේ මේ පුද්ගලයා ශාප කළා. තමුසේ මට මේ කරන්න හැදු උදේට මම ශාප කරනවා, හෙට උදේ වෙද්දී ඉරපායදී ඔය හිස හත් කඩකට පැලේවා කිව්වා. දැන් බලන්න මේ පටුසිතේ ලක්ෂණය තමයි තමාගේ විරුද්ධවාදියා විනාශ කරන්න තියෙන ආසාව. දැන් විරුද්ධවාදියෙක් දැන් බෝසතන් වහන්සේ විරුද්ධ කෙනෙක් නෙමෙයි. දැන් මොයි විරුද්ධ කෙනෙක්ට මෙයා සනිටුහන් කරගෙන ඉවරයි. දැන් විනාශ කරන්නම ආසාව. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ නිස්සබ්ද වුණා. භාවනා කළා. සමාධිය වැඩුවා. දැන් කල්පනා කළා මාත මේකේ කිසි වරදක් නැහැ. දැන් මේ කරපු ශාපය කාට යයිද කියලා බැලුවා. බලදි දැක්ක මේ කරපු ශාපය මේ ශාප කළ පුද්ගලයා කරාම යනු. මේකෙන් බේරෙන්න නම් විදියක් තියනවාද බැලුවා. විදියක් බේරගන්න පිළිවෙලක් නැහැ. ඉර පායනකට අනිවාර්යයෙන්ම මෙයාගේ හිස හත් කඩකට පැලෙනවා. දැන් බෝසතාණන් වහන්සේ මහා අනුකම්පාවක් හටගත්තා. හට අරගෙන ඉරිදි බලෙන් ඉර පායනයක වැලැක්කුවා. දැන් සේනක බලන් ඉන්නවා ජනී ජනයා. ඔව් කුඹුරු වැඩ කරන්න හරක් බඳින්න යන මේ දැන් බලන් ඉන්නවා. ඉර පායන්නේ ඉති යාන්ත මිනිස්සු පන්දන් අරගෙන රාජාංගනෙට රැස් වුණා. රැස් වෙලා ගෝසා කළා මහරජුරුවන් වහන්සේ ඉර පායන්නේ මහා විපතක් වුණා කිව්වා. රජුරුවෙක් කිව්වා මේකට නම් නමෝ විත්තේම කවුරුරි තපස්සු ඇවිල්ලා ඇති කිව්වා. මේ හිමාලයේ ඉඳලා කවුරු හරි ඇවිල්ලා ඇති කිව්වා උන්දැලා තමයි කිව්වා ඔය වගේ දේවල් කරන්නේ. එතකොට කෙනෙක් කෑ ගහලා කිව්වා අනේ මේ රජුරුවන් වහන්සේ තාපසින්නාහසේලා දෙන්නේ කන්න ආසවල් තැන කුම්භකාර ශාලාවේ ඉන්නවා කිව්වා. එහෙනම් යමල්ල කියලා රජුරුව මුල් වෙලා ගියා. ඊළඟට ඉන්නවනේ නැන් දෙන්නේ. ඊට පස්සේ රජතුමා ඇවිල්ලා ඇහුවා මේ තමුන්නාහසේලා අතර මොකද ප්‍රශ්නයක් කලබගෑනියක් හටගත්තාද? දැන් හරියන්නේ ඉස්සද්දයි දේවදත්ත. බෝසතාණන් වහන්සේ ඇවිදින් කිව්වා රජතුමනි පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. මම දොට්ට පිළට ලෑස්තිදී මම බොහොම කල්පනාකාරීව ගියේ මේ මෙතුමා මේ හරහට සැතපී හිටියා. තදින් පළවෙනි තව ජටාව පෑගුණා. මං හරි කල්පනාවෙන් ඒ පැත්තට නොපෑගෙන හිතාගෙන මම හැරිලා ඉද්දී පා තියෙන පැත්තට කියලා යද්දී ආය පාරක් මෙයා හිස ඒ පැත්තට දාගෙන ඒ වතාවේ මෙයාගේ හිස පෑගුණා. දැන් මෙයා මට ශාප කළා කිව්වා හිස අත් කඩකට පැලේ වාක් රජතුමනි මා බැලුවා මේ ශාපේ කොහොමද හරි මේ මොකද්ද මේකින් වෙන්නේ කියලා බැලින්නම් පැලින්නේ මෙයාගේ හිස. රජතුමා අර තාපසින්නාස ගාවට ගෙල්ලා ගුවා මේ තාපසතුමනි වැරද්ද උබාතේය. කිසි දවසක පටුසිත තියෙන කෙනා මතක තියාගන්න වැරද්ද පිළිගන්නේ. එතකොට වැරද්ද උබාතේය කිව්වා පිළිගන්නේ නෑ නෑ මාත වරද නැත කියනවා. ඇඟිල්ල දික් කර කර අර නිර්දෝෂී කෙනාටම දික් කරනවා. ඊට පස්සේ රජතුමා සේවකයන්ට මේක හරියන්නේ අල්ලගනින් ඕකව කිව්වා. ඇදගෙන යමල්ලා කිව්වා. ගෙනිච්ච ඇදගෙන දැන්වත් සමාව ගනි යෝධයෝ කිව්වා. ගන්නෙ නෑ. සේවකයන්ට පහත් කරපන් කෝලුව. පහත් කළා ඔන්න බිම පොඩ්ඩක් ඉලුවා. එතකොට බෝසතාණන් වහන්සේගේ හොඳයි මං සමාව දෙන්නම් හැබැයි මෙයාගේ කැමැත්තෙන් නෙමෙයි මේ සමාව ගැනීමල කරන්නේ ඔබතුමන්ලාගේ තියෙන මේ බලකිරීම මතයි. මේ සමාව ගන්නෙ ඒ නිසා මේ එක දෙයක් කරමු දැන් මම සමාව දුන්නා. කෙළු උපායක් මතක් වුණා බෝසතාණන් වහන්සේට කිව්වා මෙතුමාගේ හිස ප්‍රමාණයට මැටි ගුලියක් හදන්න කිව්වා. මෙතුමාව බස්සන්න කිව්වා වතුරේ. බස්සලා හිස මත ඒ මැටි ගුලියේ තියන්න කිව්වා. එතකොට මෙයාගේ හිස වෙනකම්ම සම්පූර්ණයෙන් වැහෙන්න ඕනේ කිව්වා වතුරෙන්. හිත එතකොට හිස මත තියෙන මැටි ගුලිය විතරයි වතුරෙන් උඩ තියෙන්න ඕනේ. එතකොට මම ඉරිදී අතාරින්නම් කිව්වා. ඊට පස්සේ මොකද වුනේ හිස මත මැටි ගුලිය තියලා දැන් මුන්දේව බැස්සු වතුරට. බස්සලා හිට දැන් අර වතුරට පාත්තල හිස ගන්න තියන්ගෙන හා හාර කිව්ව බෝසතාණන් වහන්සේ ඉරිදී ආතේ ඇරිය හත් කඩකට පැලුණා මැටි ගුලිය. ඊට පස්සේ අටට ගිහිල්ලා ගොඩ ආවා. ගොඩ ඇවිල්ලා එයා එයාගේ ගමන ගියා. දැන් බලන්න මේ බෝසතාණන් වහන්සේ නවාතැන් ගන්න ගිහිල්ලා වෙච්ච කලබගැනීම. මේ සසරේ හැදින්න ප්‍රශ්න හරි පුදුමාකාර විදියට නැවත නැවත හමු වේ. මේක තමයි මේ සංසාරයේ තියෙන බිහිසුණු බව. එක එක ස්වභාවයෙන් නැවත නැවත හමුන හිතන්නේ නැති විදිහ අනිතක මේක ඊළඟ එක හමු වෙන ආකාරයට කරුණේ දෙනවා. මේකේ තියෙන ඊළඟ භයානකකම මොකද්ද? මේ එක එක්කෙන හමු වෙන ආකාරයට කරුණු යෙදෙනවා. හරි පුදුමයි. ඉතින් මේ භයදාර සංසාරය කියන්නේ බුදුරජාණන් වහන්සේ කොච්චර අවබෝධයක් ඇද්ද නේ මේ සංගුත්තරනිකාය පළවෙනි එකේ තමයි තියෙන්නේ. මහණෙනි මම නම් හරි ලස්සනයි උපමා. මම නම් මේ සංසාරී සැරිසරා ඉපදී ඉපදී මැරෙන ස්වභාවයට කෙනෙක් පත්ති සිටීම යාලි යාලි උපදින ස්වභාවයට පත්ති සිටීම මම නම් ඇස්පිය හෙලෙන මොහොතක්වත් වර්ණනා කරන්න නැහැ කිව්වා. උපමා බලන මහණෙනි අසූචි ටිකක් තිබුණත් මේකමයි දේශනා තියෙන්නේ. මේ ටිකක් තිබුණත් ගඳයි කිව්වා. ඒ වගේ තමයි කිව්වා සංසාරේ පොඩ්ඩක් ඉපදුනත් දුකමයි කිව්වා. දැන් උන්වහන්සේ මේ වගේ හොන්තර දුක ප්‍රකට කරන්න මේ දුක ගැන උන්වහන්සේගේ කොතරම් පුළුල් අවබෝධයක් තියෙනවද? දැන් අපි කෙලවරක් නැතුව දුකින් බැට කනවා. අපි කෙලවර නැතුව මේ සංසාරේ පැටලි පැටලි දුකෙන් බැට කනවා. දැන් බලන්න අර මම කිව්වේ එකයි දැන් අර දේවදත්ත තාපසෙක් වෙලා කොහේවත් හිටියේ මහබෝසතාණන් වහන්සේ වෙන කොහේවත් හිටියේ ගාන ටික තුනානේ මුණ ගැවුණනේ හිතන්න බැරි විදිහටනේ කොහේවත් ඉන්න අය මේ මුණ ගස්සන්නේ මොකෙන්ද? ධාතු ස්වභාවය. මේ මුණ ගස්සන්නේ යම් අපිට මේ අවබෝධ කරගන්න බැරි දෙයක් ඒක. ඒ මුණ ගස්සන්නේ යම්කිසි ධාතු ස්වභාවයකින් අපිට ඒක හොයන්න තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ අදාළ පුද්ගලයාම මුඛාකාරී ප්‍රශ්නයක් ඇති වෙන විදිහට මොන ගැස්සෙනවා. ඊට පස්සේ ඉතින් ඒ ලොකු කරදර වලට හේතුවෙන් ඒකena පත් වෙනවා. ඉතින් මේක තමයි මේ සංසාරයේ තියෙන බිහිසුණු බව. ඉතින් මේකෙන් පේන හැමෝටම පළල් සිතක් ඇති කරගන්න අවස්ථාවක් නැහැ. දැන් බලන අර අච්චර සිද්ධියක් වෙලා තියා පිළිගත්තේ නැනේ. තමන්ගේ වරදක් වුණා කියලා පිළිගත්තේ නැහැ. හැමතිස්සෙම ඉන්නේ තමන් හරි කියලාම ඉන්නේ. තමන් හරි කියලාම ඉන්නේ. ඊට පස්සේ තමන් කියවන මම මේක කළා, අරග කළා, මේක කළා කියලා කියුණා මිසක් ධර්මයේ සිහි කරගන්න බෑ. මේ පටුසිත හරි භයානකයි. ඊළඟ එක තමයි මේ පටුසිතේ හටගන්නදී ක්ෂණකින් වෛරයකට පත් වෙනවා. වෛරයකට හැරෙනවා. ඉතින් මේ නිසා පින්වත්නි මේ පටුසිතේ යති බිහිසුණු බව අපිට තේරුම් ගන්න අමාරු නිසා අපිට තේරුම් ගන්න ලේසි එක තමයි සසර ගැන පළල් විදියට හිතන එක. මොකද මේක තමයි මේ සසරේ ස්වභාවයේ නොඑක ආකාරයට. දැන් බලන්න ඕනම තැනක ඕනම සමාජයක ගත්තොත් හැම සමාජෙම තියෙන එකිනෙකා පරයා එකිනෙකා අභිභවයන්න තියෙන කැමැත්තක්. එකිනෙකා අභිභවයන්න තියෙන කැමැත්තක් තියෙන. ඒකේ තේරුම ඒ මනුස්ස සමාජයේ සියලු සමාජ පසුතල අතර යම්කිසි මනාප පොරයක්. එකිනෙකා තම තමා මනාපයට පත් කරවා ගන්න දරන මේ යම්කිසි විශාල තරඟයක්. මේ නිසා තමයි මේ පුද්ගලයන් මේ වගේ දේවල් වලට භාජනය වෙන්නේ. විශේෂයෙන්ම අර පටුසිත තියෙන එකේ අනුතර මොකද්ද? පොඩිදී විශාල කරලා ගන්න එක. ජටාව පෑගිවි, ඔළුව පෑගිවා කිව්වනේ. කකුල තියන්න හදනකට බෙල්ල පෑගුවා කිව්වා. මේ වගේ පුංචි දේවල් වලදී පැටලෙනවා. පුංචි දේවල්දී පැටලෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ ඊට පස්සේ ඒක අරගෙන යනවා දරුණු විදියට. අපි දන්නවා එක උපාසිකාවරු දෙන්නෙක් වඳින්න ගියා. ස්වර්ණමාලි චෛත්‍ය. තේක උපාසිකාවක් ගලක් උඩ වාඩි වෙලා වැඳා. තව උපාසිකාවක් කැලේ ළඟ වාඩි වුණා, වැල්ලි දන ගහගෙන වැඳා. තේ එක උපාසිකාවක් එක්ක ගණන් ගත්තේ නැහැ. අනිත් උපාසිකාව හිතින් හිතනවා නෑ මේ කෙනා මේ මටත් ගල උඩ වාඩි වෙන්න කියයි. අපි මුණත් කියවෙන්නේ නෑ නේ, අපිත් හිටපෙක මං වදිනවනේ, වැඳගෙන වදිනවා, දන ගහගෙන වදිනවා, හිටගෙන වදිනවා. අර එක් උපාසිකාවක් හිතේ වෛරයක් පිහිටුවා ගත්තා. මම මේ වැල්ලි දන ගහගෙන ඉන්නව මාව වාඩි කොළේ නෑ, ඔන්න පිටව ගන්නවා වෛරේ. ඊට පස්සේ කියනවා වැන්දා නෙමෙයි දන ගසා තිබ්බාය. ඔන්න ප්‍රශ්න හැදෙන හැටි. මේ වගේ දැන් සමහර අවස්ථාවල් යෙදෙනවා අපට හිතා ගන්න බෑ. මේ ඒ කියන්නේ හිතලා කරන දෙයක් නෙමෙයි. හැබැයි මේ වගේ අවස්ථා අපට කොතෙකුත් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ වෙලාවක සමාවිල්ලල බේර ගන්න බෑ. සමා වෙන්න කිව්වට බේර ගන්න බෑ. මොකද හේතුව? පටු සිත පළල් වෙන්නේ නැහැ. අපිට තියෙන්නේ වගේ වෙලාවක මේක තමයි සසර. මේ තමයි සසරේ ස්වභාවය. මේ ඒකාන්තයෙන්ම සසරේ ප්‍රශ්නයකි කියලා අපි සංසාරේ හඳුනා නොගත්තොත් අපිට මේ අර්බුදේ ලියා ගන්න බැරි වෙනවා. මේ අපිට හිතෙන්නේ නැහැනේ. දැන් අපි ගත්තොත් ඔන්න අපි එකට දැන් ඔන්න උපාසක උපාසිකා වගේ ඔබ උතන ඉන්නේ. ඔබට පේනද මේ සසරේ වෛර බැඳගත්තේ මෙතන වාඩි වෙලා ඉන්න හැටි? පේන්නේ නැහනේ. සසරේ නොයේ කලබගැනි වලට පත් වෙලා හිටපු පිරිසක් මෙතන ඉන්නවා කියලා තේරෙනවද? බැලු බැලමට පේන්නේ අපි ඔක්කොම එකම පිරිසිදු ඉලක්කයකට ආපු පිරිසක් වගේ. නමුත් එකිනෙකා අතර සංසාරගත අර්බුදයක් කිස්මතු වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. හැබැයි අපි සිහියෙන් මේ සසර ගැන කල්පනාකාරීව හිටියොත් හරි, ඔන්න ඉඩමක් නෑ අපිට, ඉඩමක් හොයනවා. ඔන්න කියනවා කෙනෙක් හරි ෂෝක් ඉඩමක් තියෙනවද බලන්න කියලා. ඔන්න යනකට අලපු ඇත්තේ ගියක් තියෙනවා. අපි ඒ ගෙදරින් අහන මේ ඉඩමේ ආහා මේ එන්න එන්න කියලා තේ දීලා කතා කරනවා. මේ වෛරක්කාරයා අපිට හොයන්න බෑ. ඊරෝසි අපි ඒගොල්ලොත් එක්ක හොඳට කතා කළා. ඔන්න ඉඩම ගන්නවා. ඔන්න ගේ හදන්න පටන් ගන්නවා. හේතුවක් හොයාගන්න බෑ. ඔන්න තරහ වෙනවා. ඊට පස්සේ කරන්න තියෙන සෑම හතුරුකමක්ම කරන්නේ. ඊට පස්සේ පස්සයක් එක්ක ජීවිත කාලෙ බින්න ඕනේ. ඉඩම අරන් ගියේ හදුවන්නේ. ජීවිත කාලෙ මේ ප්‍රශ්නෙත් එක්ක විඳවන්න ඕනේ. මෙන්න මේ වගේ තමයි මේ සංසාරගත ජීවිතයට විඳවන්න කරුණු ඉදෙන්නේ. ඉතින් මේ නිසා අපට තේරෙන්නේ නැහැ මේකේ තියෙන බරපතලකම. ඒ නිසා පින්වතුනේ විශේෂයෙන්ම මේ ජීවිත ගැටළු වෙද්දී හිතන්න මේක තමයි සසරේ ස්වභාවය. මේක තමයි සසරේ අනතුරය කියලා. මොකද අපිට ඉතින් දැන් අපිට හරි දැන් අපිට තිසරණේ තියෙනවා, දැන් අපිට ධර්මයේ තියෙනවා, දැන් අපිට කල්යාණ මිත්‍රු ඉන්නවා කිය කී අපි හිතනවා. සමහරට කල්යාණ මිත්‍රන්ගේ වේශයෙන්ම තියෙන පුළුවන් සසර ගැටලුව. තමන් ඉස්සරහට ඇවිල්ලා තමන්ගේ ධර්ම මාර්ගයට හානි කරන එයා ඉන්න පුළුවන් ළඟ. අපිට හොයන්න බෑ. මේ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේකට අපිට කරන්න තියෙන දේ තමයි පළල් සිතක් ඇති කර ගැනීම, පළල් කල්පනාවක් ඇති කර ගැනීම, ගුණේ හැටියට නිරන්තරයෙන්ම ඉවසීම. දැන් මගෙන් එක මහත්තයෙක් ඇහුව, සුදු මහත්තයෙක් මේ චෙකොස්ලෝවේකියානු එක්කෙනෙක්, ඒ ගිහිල්ලා පුරුදු කරන්න අවවාදය දෙන්න කිව්වා. මං කිව්වා පළවෙනි එක ඉවසීම, දෙවෙනි එක නිහතමානිකම. මං එයාගෙන් කිව්වා තුන්වෙනි එක මොකද්ද කියලා. එයා එකේ කිව්වා. මං කිව්වා තුන ඉවසීම. එයා පුදුම වෙලා යකිනා, පළවෙනි එකත් ඉවසීම, දෙවෙනි එක නිහතමානිකම, තුන්වෙනි එකත් ඉවසීම. ආ මම මේක දැන් හිතන්න ඕනේ කිව්වා. ඉතින් මේ වගේ මේ ඉවසන්න පුරුදු වීම අපිට සෑහෙන්න මේ සංසාර ගැටලු වලට ඔරොත්තු දීගෙන. දැන් බලන්න බෝසතාණන් වහන්සේ ඉවස පොතාලේනේ කල්ප ගානක් කිවසුවනේ පස්සෙන් ආවනේ මේ ප්‍රශ්නේ. ජාතක කතාවල හැම එකකම තියෙනවනේ. එතකොට මේ කල්ප ගාන මේ ප්‍රශ්නේ ඇවිල්ලා. ඒ ප්‍රශ්نين විශාල වශයෙන් උන්වහන්සේට පීඩා විඳ විඳ තමයි යන්න සිද්ධ වුණේ. මේ නිසා පින්වත්නි අපි විශේෂයෙන්ම කල්පනාකාරී වෙන්න ඕනේ මේක. ඊළඟ එක තමයි අර පොඩි දෙයකිනු දුකටපත් වෙන්න පුරුදු නොවීම. පොඩි දෙයක් සමහර කෙනෙක් පුංචි වචනයක් කියනවා. ඊරිසි මේ පුංචි වචනේ අල්ලගෙන දැන් අර අහපු හොඳ දේවල් ඔක්කොම ඉවරයි. ඒ ධර්මයේ අහපුවා, ධර්මයේ සිහි කරපුවා, පොත්පත් බලපුවා, ඒ ඔක්කොම ඉවරයි. සිහි කරන්නේ මොකද ඊට පස්සේ? අර පුංචි වචනේ කියා දීපු සියලු දේවල් ටික අමතක වෙනවා. සිහි කරන ධර්මයේ සම්පූර්ණයෙන්ම අමතක වෙනවා. පුරුදු කරන තිනදී සම්පූර්ණයෙන්ම අමතක වෙනවා. අමතක වෙලා පොඩි වචනයක් අල්ලගෙන මොකද කරන්නේ? පොඩි වචන වුණාට ඒක නිකන් භයානක සර්ප බිත්තරය වගේ. ඇයි හේතුව? ඒ පුංචි වචනේ අල්ලගෙන අර කිකිලි බිත්තරය රකින්න නැහැ. එයා රකින්නවා ඒක. ඒක රත් කරනවා. උණුසුම් කරනවා බිත්තරය වගේ. කලක් යනකොට මොකද වෙන්නේ? පැටියා එනවා එළියට. ඇවිල්ලා ඒ පැටියා එයාවම විනාශ කරනවා. ඊට පස්සේ යාට ඒකෙන් බේරෙන්න බෑ. ඒකම හිත හිත ඉන්නවා. ඒකම හිත හිත ඉන්න මට මෙහෙම කිව්වා, මට මෙහෙම කිව්වා, මට මෙහෙම කිව්වා, මට මෙහෙම කළා, මට මෙහෙම කළා. ඒකට කියන්නේ මොකද්ද? වෛරය. බද්ධ වෛරය හට ගන්නවා. හටගත්තාට පස්සේ ඔහු කැමති අර කෙනාගේ විනාශේ. ඒ විනාශයට කරන්න තියෙන සෑම දෙයක්ම කරන. මේ නිසා මේ අල්ප ගුණ ඇති බව, පටුසිත ඇති බව සහ සුළු කරුණකදීත් ඒ කරුණ හිත හිතා දුක් විඳීම, මෙන්න මේ ලක්ෂණ තියෙනවා කියනවා. අර ලුණු කැටේ පුංචි භාජනයට වැටුනහම ඒ ලුණු වතුර වෙනවා වගේ පුංචි දෙයකින් නිරේ ඇදවැටෙන්න හේතු වෙන පුද්ගලයා තුළ ওই ලක්ෂණ තියෙනවා කියලා. මේ නිසා අපි බොහෝ විට මහන්සි ගන්න ඕනේ ඒ ලක්ෂණ නැතුව ඉන්නයි. අර මම ඔබට කිව්වා මේ පළල් සිතක් ඇති කරගන්න උපකාර වන්නේ මොකක්ද? මේ අපි මේ ගෙවන්නේ සංසාරයක් ය. අපි මේ වගේ කී වතාවක් නම් ප්‍රශ්නවල පැටලි පැටලි ඉන්නේ නැද්ද? සංසාරේ කී වතාවක් නම් මෙවැනි ප්‍රශ්න මුණ ගැහෙන්න ඇද්ද? කොච්චරනම් මේක විඳෝ විඳෝ යන්නේ ඇද්ද? එහෙම හිතලා අනේ මට මේ සසර නම් එපා කිව්වට අපිට එපා වෙන්නේ එහෙම නොලැබියන්නේ නැහැ. මොකද හේතුව? හේතුවක් නිසා නම් මේ සසර ගමන පවතින්නේ. ඒ හේතුව තියෙනකම්ම මේ සසර ගමන පවතිනවා. යම් දවසක මේ හේතුව නැති වෙනවාද, එදාටයි මේ සසර ගමන නැති වෙන. ඉතින් මේක අපි තේරුම් අරගෙන බොහොම කල්පනාකාරීව අපි තේරුම් අරගෙන ඉවසගෙන දැන් බුද්ධ දේශනාවේ තියෙනවා කාන්ති පරමං තපෝ තිතික්ඛා. ඉවසීම තමයි මේ ජීවිතයේ තියෙන හොඳම තපස. ඉතින් උන්වහන්සේගේ ධර්මයේ අහල කෙනා මෙන්න මේව පුරුදු කරගන්න ඕනේ. එහෙම නැත්තම් අපිට නිකම් මේ බණ දහම් මතක තබා ගත්තා කියලා ස්මරණය ගැන වෙන්නේ ගන්නෙ. දැන් අපි යමු කෙනෙකුට තියෙන අපිකම කෙනෙකුට බුද්ධ දේශන 18000 මතක හිටියා කියලා. ඒක මොකක්ද? මතක ශක්තිය. එතකොට නමුත් ඒ කෙනාට පටුසිතකින් හිටියොත් එයා අර මතක ශක්තිය පාවිච්චි කරයි අවස්ථානුකූලව. නමුත් අර සිතේ පටු බව නැති කරගන්න එයා ඒක උදව් කරගන්නේ නැහැ. සිතේ පටු බව නැති කරගන්න උදව් කරන්න තියෙන්නේම මේක සංසාරයක් හැටියට පළල්ව බැලීමෙන් පමණයි. සංසාරයක් හැටියට පළල්ව බැලීමෙන් පමණයි අපිට මේ සිතේ පටු බව නැති කරගන්න තියෙන්නේ. එහෙම නැතුව මේක නැති කරගන්න කිසිසේත්ම බෑ. අමාරුයි. ඉතින් මේ නිසා අපි මේක හොඳටම තේරුම් ගන්න ඕනේ. තේරුම් අරන් පින්වත්නි නැත්තම් අපිට වෙන්නේ අර ලුණු කැටේ චූටි වතුර භාජනේ දැම්මා වගේ බොහොම මේ පොඩි දේවල් ඉස්සරහට ඇවිල්ලා අනන්ත දුකකට පත් වෙන්න වෙනවා. එතකොට එහෙම පත් වුණාට පස්සේ කවුරුවත් නැහැ ඒක පිට අනිත් එක තමයි මේකෙදී බොහෝ අවස්ථාවල මම ඔබට මතකද උදේ කිව්වා අපට මේ ධර්ම මාර්ගයේ තුල ධර්මයේ යහපත අත්පත් කරගන්න යහපත අත්පත් කරගන්න හදනකට ඊට වඩා අපට තියෙන්නේ මේ ගිලිහින්න තමයි නිතර නිතර අවස්ථාව යෙදෙන්නේ මේ නිසා මේකෙන් බේරෙන්න තමයි අප මෙය කළ යුත්තේ එහෙම නැත්නම් අපිට අපි ගමු අපිට හිතෙනවා අපිට ශ්‍රද්ධාව තියෙනවා අනිත් එක තමයි අපි හරියට රැවටෙනවා අන් අය අපට කරන ප්‍රශංසා දැන් අපි ගමු කෙනෙක් ඉන්නවා හොඳට කැපි වෙලා පොත්පත් බලනවා ධර්මය ඉගෙන ගන්නවා නිතර නිතර පටි අහනවා සංඝයාට උපස්ථාන කරනවා මේ වගේ කරනවා කියලා මේකට කෙනෙක් ප්‍රශංසා කරනවා අනේ ඔයා හරීම යහපත් ඔයා හරි පින්වන්තයි ඔයා පුදුම විදිහට කැපි වෙලා ඉන්නවා ඔයා වගේ අය තමයි අපිට දකින්නත් ආසා කියලා කියනවා මෙහෙම වෙනකොට මොකද වෙන්නේ එයාට අන්න හරි එයාට එනවා මාන්නයක් කෙනවා හා දැන් මමත් එක්තරා අද්භූත අසිරිමත් සුපිරි කෙනෙකි ඒ වගේ එකක් ආපු ගමන් ඉවරයි ආයාගේ හිත පටු වෙනවා ඇයි මේ තද්ද නැතුව මේ හිත පළල් කරගෙන ආවා ඒකට මොකද්ද සසර කර්මයකට පිරිස එකතු වෙලා කියනවා හා ඔයා මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම කෙනෙක් ඔයා කිව්වොත් අරක හරි ඔයා අතනට ගියන ඔයා අර ප්‍රශ්නේ අත දෙන්නොත් හරි මෙයා දන්නේ නැහැ මෙයා ඕන් ගිහිල්ලා අත දානවා අර ටික ඉවර ඇති පිච්ච ටික වෙන්න බැරිද මේවා ඕන තරම් වෙන්න පුළුවන් මේ නිසා අපිට පේනවා මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා එක්කත් මේ පටුසිත පැටලෙනවා මේ පටුසිත පැටලෙනවා මොකද පටුසිත තියෙන කෙනාගේ හිතට ලැබෙන එක ඉක්මනට පිරෙනවනේ හිත වැහෙනවනේ එතකොට එයා හරි කැමති ප්‍රශංසා හරි කැමති යාට හොඳ නම ආමන්ත්‍රණය කිරීම හරි ආසාවෙන් ඉන්නවා අර පළල්සිත තියෙන කෙනා එහෙම නෙමෙයි එයා යම් කිසි දෙයක් කළත් කරන්නේ තමාට පිනක් කරගන්න අනිත් අය ඒකේ දොස් දැක්ක කියලා තමන්ට ඒක එච්චර තමන්ට ගැටලුවක් වෙන්නේ නැහැ තමන්ට ගැටලුවක් වෙන්නේ නැහැ ඒ නිසා මේ ඒකෙන් අපිට පුළුවන් ද මේ සියලු දෙනාම හොඳ ආමා ගැන හොඳම දකිත්වා කියලා මේ ලෝකේ කරන්න පුළුවන්ද බෑ ඒ නිසා අන්නයේ දොස් දැක්කා කියලා කමක් නැහැ හැබැයි අන්නයෙන් අපේක්ෂා කරන්න හොඳ නැහැ ප්‍රශංසා තමන් නම් පින රැස් කරේ තමන් පින තමයි එතන සොයා ගන්න ඕනේ නම නෙමෙයි නම හොයන්න ගියොත් තමයි තමන් කරදරේ වැටෙන්නේ නම සොයා ගන්න ගියොත් ලොකු අමාරුවක වැටෙනවා ඉතින් මේ නිසා පින්වත්නි හොඳට මතක තියාගන්න අපිට පේනවා දැන් මේ මනුෂ්‍ය ජීවිතයේ තුල කෙනෙකුට ලොකු අපහසුතාවයක් තියෙනවා අඛණ්ඩව යම්කිසි ගුණයක නිරතව ඉන්න ඒ කියන්නේ ගුණවත්කමක් යම්කිසි යහපත්කමක් ජීවිතයට එකතු කර ගන්නවා නම් බොහෝ විට අපිට පේනවා මේක පොඩි කාලයකට තමයි යාට ඒක හිටින්නේ ඊට පස්සේ කාලයක් ගියාම මේකෙන් එය ටිකට් එක ගිලිහිලා අර පරණ තැනම ආයෙත් ඉන්නවා අර පරණ තැනටම එයා වැටිලා ඉන්නවා ඒකෙන් අපිට පේනවා මේ සසරගත චරිතේ සංසාරගත ජීවිතේ අලුත් වෙන්න දරන වෑයම බොහෝ වෙලාවක් රඳින්නේ නැහැ බොහෝ කාලයක් ආය කැරකිලා පාරණ තැනටම යා වැටෙනවා සංසාරගත කෙනා මේ අලුත් වෙන නිහමිතීසම අපි හදන්නේ දැන් මේ ධර්මයේ හොයාගෙන අපි මේ යන්න හදන්නේ ජීවිතේ අලුත් වෙන්නයි එතකොට අලුත් වෙන්න දරන වෑයම කල කෙනකොට ඒක නිකන් එයාට සාමාන්‍ය එකක් වෙනවා හිමීට ආයේ පාරණ තැනට යා වැටෙනවා මෙන්න මේක තමයි ඊළඟට තියෙන අනතුර මොකද අපිට පේනවනේ දැන් අපිට දැන් අවුරුදු 10ක් තිස්සේ මම මේ දහම් වැඩසටහන් කරනවා මට පේනවා මේ චරිත කඩාගෙන වැටෙන ආකාරය එතකොට මේක බැලුවාම හේතුව මොකද්ද අපේ මේ සංසාරගත ස්වභාවයට නැවත නැවත අපි ගොදුරු වීම මේක අඛණ්ඩව යන්න බෑ කටින් කියලා අඛණ්ඩව යන්න බෑ අඛණ්ඩව අපේ ගුණධර්මයන්ගේ නිරන්තර පුහුණුවක් කරගෙන යන්න නම් ඒකට අපට උවමනා කරනවා එක්තරා වීරියක් යම්කිසි උත්සාහයක් උත්සාහයට වීරියට වඩා හොඳයි මං හිතන්නේ මෙන්න මේ වචනේ කැපවීම යම්කිසි කැපවීමක්. ඒ කැපවීම මත තමයි ඒක ලබා ගන්න ඕනම දෙයක්. එහෙමනේ ගහක් කොලා කෙටුවොත් අපි ඒකට කැපුණොත් තමයි, දැන් මල් ගහක් වුණත් අපි මල් පාත්‍යයක් කෙවොත් අපි ඒක වල් උදුරන්න ඕනේ, ඒ වෙලාවට කරන්න ඕනේ, පස බුරුල් කරන්න ඕනේ, පෝර දාන්න ඕනේ, මල් පිපුණොත් ඒ පිපිච්චේ නටු ටික අයින් කළ දාන්න ඕනේ, ආය කප්පාදු කරන්න ඕනේ. ඒ ටික කළොත් තමයි ඒ ලස්සනට ඒක පවතින්නේ. ඕන්න හිටෙව්වා හැදියනවා හැදිය නැත්තන් නෑ කියලා අපි හිතාගෙන ඉතින් මොකද වෙන්නේ? කාලයක් යනකොට ඔහි ඉතී ඇටුුණා වෙලා. හැබැයි ඒකේ කිසිම ඒක කිසි විශේෂත්වයක් නැහැ. මෙන්න මේ වගේ තමයි අපේ ජීවිතේ. අපේ ජීවිතෙත් මේ වගේ යන්න උරුමෙච්ච එකක්. ඉතින් මේ නිසා අපිට තියෙන අභියෝග ඉතාම වැඩි. බුදුරජාණන් වහන්සේත් නැහැ. නේ? ප්‍රාතන් වහන්සේලත් නැහැ. ඊළඟට මේ ධර්ම මාර්ගයේ හරි විදියට කියා දෙන පිරිස ඉන්නෙත් බොහොම ස්වල්පයයි. ඉතින් මේ බුද්ධ දේශනා පොඩ්ඩක් අහලා අපි මේක පුරුදු කරන්න හදද්දී අපේ වටපිටාවෙන් ලොකු අනුබලයකුත් නැහැ. එහෙන් සේනාසහිත මාර්යා ඇස් දල්වාගෙන ඉන්නවා. ආලෑ හිතුවියම් බලන්න. ඒ වචනේ පිට වෙන එකන් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මාර සේනාවෙන් එක්කෙනෙක් කියන අන්නාරයා පයින් හදන්නේ ඒත්තුවක් දාපන් වැටේ කියලා. ඊරෝසි ධන්නේවත් නේ අපි ආපිට උනේ මොකද්ද කියලා කාලයක් යන පින් කරන්න ගියේ පස්සේ බැලිලා ගියා වෙන තොවිලෙන් නටනවා. ඉවරයි වැඩේ. වෙන ගමනක ගිහිලා තියෙන්නේ. මෙහෙම කෙලවරක් නැති අනතුරු රාසියක් මැද්දේ තමයි අපිට යන්න තියෙන. ඒක හරියට මොකක් වගේද? මම දැක්ක මේ Discovery කියන channel එකේ පෙන්නවා මේ චූටි කැස්බෑවෝ මුහුදට මුදා හරිනවා. ඒක තැනක ඔන්න කැස්බෑ බිත්තර දෑවා. දැන් මට පස්සේ උන්න සත්තු වෙනවා මේ විතර කන්න. ඔන්න අමාරුවෙන් විතර ටික ආර ඒ අතරේ සත්තු කොටසක් ඒක කෑවා. ඒක කාලා ඊට පස්සේ පෙනෙන උන් රූටියේ පැටවු ටික ගත්තා මේගොල්ල පරිසම් කළා. අරණ චූට පැටවු ටික හැදුවා පොඩි වතුර භාජනයක දාලා. දැන් මේ පැටවුන්ව මුහුදට දාන්න කාලේ. චූටි පැටවු. මේගොල්ලන්ව ගිහිල්ලා මුහුදට දැම්මා. දාහප ගමන් රැල්ලක් ඇවිල්ලා ගොඩට ගැහුවා. දැන් පැටවු ඉන්නේ කොහෙද මුහුදෙන්නේ නේ? දැන් ගොඩේ අර පොඩි තටු වගේ තියෙනවා ගගහ මේ පටව ඉහෙට මෙහෙට යනවා. එතකොට මේ අතරේ කොටසක් මෝද පැත්තට යනවා. කොටසක් දන්නේ නැ හොයාගන්න මෝද පැත්ත පැටියනේ. කොටසක් උඩට යනවා උඩින් කොක් වෙනවා. අවිල ඒගොල්ලන් අරන් යනවා. ඊළඟට මේ පහලට එනකොටම එකපාරට මාළුවෙක් ආවා. ඒ පැටියක ගිල්ලා. ඊරවසි පේනවා මේ මහා මෝදක චූටි කැස් වැපටිය පීනගෙන යනවා. මං හිතා මේ වගේ තමයි අපිත්. මේ වගේ තමයි අපිත්. මොකද අපි මේ ධර්ම මාර්ගයට යන්න ගියාම අපිට පේන්නේ නැහැ මේ තියෙන අනතුරු කොහෙද කොතනද තියන්නේ කියලා. මේ නිසා අපි අර අපි යමක් තේරෙනවය, පේනවය, වැටහෙනවය කියලා මාන්නිට આવොත් තමයි එදා ඉඳලා අපිට සම්පූර්ණයෙන්ම මේ මාර්ගේ අහිමි වෙන්නේ. මං කිව්වේ ගර චූටි ගස්බෑ පැටවු මුහුදෙන් ගොඩට අර රැල්ලෙන් ආව උඩට ලොකු පිරිසක් ආයේ ගොඩට ගියා. නරින්ට ගොදුරු වෙනවා, කබරින්ට ගොදුරු වෙනවා. ඇයි ඒ ගොඩ මුහුදක් නැහැ. ආරක්ෂක ස්ථානයක් නැහැ. ඕක අස්සට ගිහ ලෙකෙ දෙන්නේ තමයි යන්තම් ඔය ගලක් අස්සේ රිංගගෙන ඉඳලා වතුරාස්සේ පොඩ්ඩ පොඩ්ඩ ලොකු වෙන්නේ. ඉතින් මේ වගේ දැන් අපි ගුණයක් පුරුදු කරන්න, ධර්මයේ පුරුදු කරන්න ආවම දැන් ඔබට හිතෙනවා නෑ දැන් ඉතින් අපි අවුරුදු 10 වැඩසටහන් වලට එනවා, අපි මෙහෙම කරනවා, දැන් අපි දිගටම මෙහෙම කරන්න හිතාගෙන ඉන්නේ, දැන් අපි බලාපොරොත්තු මේ ධර්මයේ මේ ජීවිතයේ ගිහි ජීවිතයේ ගත කරගන්න ගමන් මේකත් කරගන්න, අඩු ගන්න අපි මැරෙන්න ඉස්සර වෙලා ඔව් පළවෙනි එකවත් කරගන්න ඕනේ. ඒක කොහොමද ඉතින් ඒ කියවනවා නේ? දැන් මේ මොකද්ද මේක? කියවීම. ඊට පස්සේ කියවෙන විට ලියවීම විතරයි අඩු. ඉස්කෝලේ යන කාලේ නම් අපි කියවෙන විට ලිව්වා. ඉතින් මේක ඉතින් ওই කියවීම. දැන් ඉතින් මේක අපි කොහොම හරි කරගන්න. කොහොම හරි කරගන්න. පුළුවන්ද කොහොම හරි කරගන්න? බෑනේ. ඉතින් මේ නිසා ආයේ ගිහිල්ලා යා කැරකිලා වැටෙන්නේ හිටපු තැනට වැටෙනව නම් ඒත් කමක් නැහැ. ඊටත් පහළටයි වැටෙන්නේ. ඉතින් මේ නිසා හරිම සංවේගයි මේ සසරේ මිනිස්සුන්ට වෙන ස්වභාවය බලද්දී. තේන නිසා අපට එකම පිළිසරණ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. ඉතින් අපිට අර සංසාරේ බිය දකින කෙනා, ඒ සංසාරේ බිය දකින දෙනා නිතර සිහි කරන්න ඕනේ මේක සසර ගමනක්. මේක සසර ගමනක් කියන කාරණේ ජප කරන්නේ නැහැ. අපි නිරන්තරයෙන්ම මානසිකාරයේ දෙනවා නම් මේක සසර ගමනක්. මේක සසර ගමනක්. මේ මෙරි මෙරි ඉපදීපි දාපු ගමනක්. මේ යම්කිසි සම්දිස්ථානයකට අපි ඇවිල්ලා ඉන්න. නමුත් සසරේ ප්‍රශ්න ටිකත් එක්ක තමයි මේ අපි ඇවිදින් ඉන්නේ. ඉස්සරහට මොන ගැහෙන්න තියෙන්නේත් ඒ ප්‍රශ්න ටික විතරයි. මේ ආකල්පේ තිබුණොත් අපිට ඉවසීම පුරුදු කරන්න පුළුවන්. ඒ ආකල්පේ නැත්තම් අපිට ඉවසීම පුරුදු කරන්නේ කොහොමද අපි? ඊට පස්සේ අපිටනේ හොයන්නේ අපි. ඊට පස්සේ අපි හිතන්නේ අපි හරි, අපි හොඳයි, අපිට තේරෙනවා, අපි අරග කළා, මේක කළා. ඔහොමනේ හිතන්නේ අපි. ඊට පස්සේ ගැලවෙන්න බෑ. මේ නිසා කෙනෙකුට පටු සිතක් ඇති වෙනවා කියන්නේ ඔහුට සිදුවන විශාල අලාභයක්. ප්‍රඥාව මෙහෙව ගන්න තියෙන අවස්ථාව ඔහුට නැතිව යනවා. ප්‍රඥා මෙහෙව ගන්න තියෙන අවස්ථාව නැති වෙනවා. ප්‍රඥාවන්ත කෙනා එහෙම නෙමෙයි. අර වයසක අම්ම කෙනෙක් හිටියා, දරුවන්ගෙන් හරියට වෙනස්කම් ලැබුණා. හරියට වෙනස්කම්. එක දරුවෙක් ගාවට ගියා, මේ දරුවා ටික දවසක් ගියාම ඒ දරුවා මේ එක එක අංකම් කියනවා. ආම්මා මොකද මෙහි විතරක් ඉන්න අපිට වැඩිපුර දුන්නේ? අය අනිත් දෝණි ගාවට යන්නේ නැද්ද? ආ හොඳයි, මං එහෙ යන්න. එහෙ යනවා. ආ අම්මට දැන්ද අපි මතක් වුණේ? අපිට මොකුත් වැඩිපුර දීලාද? ඒ දුව අහනවා. අනිත් පුතා ගාවට යනවා. ලේලි කියනවා යසයි ආවා. අම්මා කල්පනා කළා මීට වඩා මට හොඳයි. බලන්න පළල් හිත. අම්මා මේක ප්‍රශ්නයක් කරගත්තේ නැහැ. අමිත මට කරදරයි මේක. බලන්න මේ අම්මා කල්පනා කරපු විදිය. මට මේක කරදරයි. මම යන ওই ආරාමයකටවත් ගිහිල්ලා මං උපස්ථාන කරගෙන සංඝයාට ඉන්නවා කියලා ඔන්න මෙහෙණ වරකට ගියා. දැන් මේ වයසක අම්මා. මෙහෙණ වරකට ගියාම මෙහෙණින් වහන්සේලාට උපස්ථාන කරන් හිටියා. ඊට පස්සේ මේ අම්මා කිව්වා මේ මණි මහව පැවිදි කරන්න කිව්වා. ඉතින් මෙහෙණ වරු මියාව පැවිදි කළා. පැවිදි කළාට ඉතින් මේ අම්මා අර එතන හිටියේ ඉතින් උපස්ථායිකාව වගේ නෙටි. ඉතින් අර මෙහෙණිවරු ඔක්කොම අර උපස්ථායිකාව වගේ හිටපු නිසා හැමදෙයක්ම අරයට ඔව් ඒ මෙහෙණ අර වතුර එක ගින් අරක කරන්න මේක කරන්න කියලා කියන මේ වයසක අම්මට. මෙයා මොකද කරන්නේ? ඒ කියන ඒවා ඔක්කොම කරනවා පළල් හිත. මොකක්ද ඒක? පළල් හිත. හිත පටු නෑ. හිත පටු නම් සුනේසුම්. පළල් හිත. දැන් රෑමේකට විවේකේ. හිමීට බහිනා පහලට. පහල තියෙනවා කණුව. මමද කණුව. කණුව අල්ලගෙන සක්මන් කරනවා. ඒ කණුව අල්ලන් සක්මන් කරනවා. සක්මනේ ඇවිදිනවා නෙමෙයි මේ. කණුව අල්ලගෙන වටේට ඇවිදිනවා. සක්මන ඒක. පළල් හිත. ටිකෙන් ටික ටිකෙන් ටික මේ අහිංසක මෙහෙණිය බහුපුත්තිකා තීරි. මේ අහිංසක මෙහෙණිය සමාධිය ඇති කරගත්තා, ප්‍රඥාව ඇති කරගත්තා. මොකද්ද උනේ? ජීවිතය දියුණු කළා, සීලය දියුණු කළා, සිත දියුණු කළා, ප්‍රඥාව දියුණු කළා. පළල් හිත උදව් කළේ. අප්‍රමාණ විහාරි මහා ගුණ තිබුණා. මහත්තා, මහා ගුණ තිබුණා. මහත්තා කියන්නේ මහා ආත්මයක්. ඒක තේරුම මහා සෑහෙන ගුණයක් තියෙනවා කියන එකයි. ගුණයක් තියෙනවා. එතකොට මේ මහා ගුණ තියෙන පළල් හිතක් තියෙන බව තමයි ඒ අම්මාට ඒ ජයග්‍රහණය ලබන්න තමාගේ ජීවිතේ සකස් වෙන නිවන්ති වෙන බුදුරජාන් වහන්සේ කොච්චර ප්‍රශංසා කළාද ධම්මපදයේ තියෙනවා. ඉතින් මේ නිසා අපි මේ ජීවිතේ අපි තමන් ගැන හොයා බැලිල්ල යම් කිසි විශේෂ වූ දෙයක් තමන් ගැන සොයා බැලිල්ල. මම කෑවද, මම බිව්වද, මම නෑවද, දැන් මම කෙට්ටුයි, ඕවා නෙවෙයි. ඒවතින් හොයා බලන්න ඕනේ. හරි නෑ නැත්තම් නේ. තමන් ගැන සොයා බලන දේවල් අතර මේ ලෝණඵල සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඔබ හිතන්නේ මට අනතුරු පිණිස මා තුළ පටුසිතක් තිබේද? දැන් පටුසිතේ ලක්ෂණ දන්නවන්නේ. මොකද පටුසිතේ ලක්ෂණේ? තමාට හොඳ නම සොයයි. සුළු දෙයකනුත් කම්පා වෙයි. තමා නිවැරදියයි හැම තිස්සෙම සිතයි. තමා හරියයි සිතයි. වරද්ද පිළිගන්න අසතුටුයි. අන් අය දෙසට නිතර ඇඟිල්ල දිග කරයි. මේ තමයි පටුසිතේ ලක්ෂණේ. මේ පටුසිත තියෙනවාද කියලා බලන්න. බලලා හිතන්න මේ පටුසිත තමාට තියෙනවා නම් ඒකාන්තෙම මේක මට හිතසුව පිණිස පවතින්නේ නැත. එහෙනම් එතකොට දැන් මේ පටුසිතෙන් දැන් මිදෙන්න ඕනේ. කොහොමද යා මිදෙන්නේ? මිදෙන්න මොකද්ද කරන්නේ? ධර්මයේ සිහි කරන්න ඕනේද? අර පටුසිතිර අදාළ දේ සිහි කරන්න ඕනේද? ධර්මයේ සිහි කර ධර්මයේ කියලා අදහස් කරන්න අරක මං කිය එකයි. මේක සසර ගමනක අවුලක් කියලා. මේක දැක්කේ නැත්තම් යා හිතේ නැත්තම් පටුසිත කියන එක කෙනා කිය මම හොඳ දැන් ධර්මයේ දන්නවා. අහන්න මගෙන් පටිසමුපාදී. පංච පාදානස්කන්ධය අහන්න මම කියන්නම් කිය. පටුසිත අපලල් සිත තියෙන එක්කෙනා ඉඳි නොදන්නා කෙනෙක් වගේනේ. පිරිස මැද්දේ එහෙම ආනකට උදන් අනාගෙන කෙනෙක් කියයි පලල් සිතක් තියෙන කෙනා නිස්සබ්ද වී පැත්තකට වෙලා. තියෙන නිසා මේ පටුසිත හඳුනාගෙන ඒ පටුසිතින් මිදෙනවා නම් ඒ කෙනා සත්පුරුෂෙක් බවට පත් වෙනවා. සත්පුරුෂ භූමියේ බුදුරජාණන් වහන්සේ දේශනා එකත් මේකේ තියෙනවා. මහණෙනි යමෙක් කෙලෙහි ගුණ දනීද කෙලෙහි ගුණ දන්නා බවක් ඇද්ද? ඒ කියන්නේ යම් කිසි උපකාරයක් කරා නම් ඒ කළ උපකාරය ඒ උපකාරයට සංවේදී බවක් ඇද්ද? එය සත්පුරුෂ භූමියයි. කළ උපකාර අතර අග්‍ර තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන යමෙක් මේ දහම හෙලි පෙලි කර දෙයිද? ගෞතම බුදුරජුන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරවයිද? උන්වහන්සේගේ ධර්මයට ශ්‍රද්ධාව ඇති කරයිද? ශ්‍රාවක සංඝයා කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරයිද? මොකද ඒ හේතු නිසා දුගති යන්නේ. දුගති නොයන්නේ නම් මොකද ඒකේ තේරුම? පළල් වෙනවා. සිත පළල් වෙනවා ඒ ශ්‍රද්ධාව නිසා. දුගති යන්නේ. ඒ සිත පළල් වෙන්න හේතු වෙන්නේ සත්පුරුෂ භූමියා සිටියොත්. ඒකට යාට මතක් වෙනවා මේ ධර්මයේ මට මෙහෙමයි ලැබුණේ මේ ධර්මයෙන් තමයි මම මේ කල්පනා කරන්නේ. එතකොට මොකක්ද ඔලුවට යන්න ඕනේ? ධර්මයේ. ධර්ම ගෞරවය. එතකොට මේ සත්පුරුෂ භූමියට එන්නේ ධර්මයේ කෙරෙහි ඇති ගෞරවයේ තිබ්බොත් විතරයි. සත්පුරුෂ භූමියට එන්න බෑ ධර්මයට ගෞරව නැතුව. ධර්මයට ගෞරව නැතුව සත්පුරුෂ භූමියට එන්න බෑ. දැන් අපි බලමු අරක කෝකාලික කිව්වනේ බුදුරජාණන් වහන්සේගේ භාග්‍යතුන් වහන්සේ කෙරෙහි නම් මගේ හොඳ පැහැදීමක් තියෙනවා කිව්වා. නමුත් අර දෙන්න මතක් කරන්න එපා කවර දෙන්න. සරියුත් මොගලන් රහතන් වහන්සේලා මතක් කරන්න එපා කව. දැන් බලන්නේ පැහැදීම කියලා කියන්නේ මොකද්ද එතකොට? ඒක ඇත්තද? අම බොරුවක්. ඉතින් මේ නිසා මෙවැනි ආකාරයට මනසේ ස්වභාවය වංචනික ලෙස අපේ ගුණ ධර්ම පැහැර ගන්න පුළුවන්. වංචනික ලෙස අපේ ගුණ ධර්ම විනාශ කරන්න මේ මනසේ යම් යම් සංස්කාර හැදෙනවා. එතකොට මේව හඳුනා ගන්න දක්ෂ වීම තමයි අපේ ජීවිතවලට ඇති ලොකුම යහපත. ඉතින් තමා තමන හඳුනා ගන්න බුදුරජාණන් වහන්සේ අර ප්‍රඥාව ගැන තැන දේශනා කරන ප්‍රඥාවන්ත කෙනෙක් ඉතින් මේක හඳුනා ගන්නේ නේ. නැත්නම් වෙන කෙනෙක් හඳුනා ගන්නෑ. බලන්න මේක දේශනා කරනවා. මහණෙනි යමෙක් සිත රැක නොගනීද මෙතරම් අනර්ථ අයහපත පිණිස ඇති වෙන දෙයක් මා බුදු ඇසින් නොදකිමි. මහණෙනි යමෙක් සිත රැකගනේද මෙතරම් යහපත් වූ දෙයක් මා වෙන නොදකිමි. මහණෙනි සිත සංවර කරන ලද්දේද එතරම් යහපත වූ වෙන දෙයක් මා නොදකිමි. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තියෙන විදිහ එක තැනක උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි නෑදෑ මිතුරන්ගේ යම් වැඩිවීමක් ඇද්ද මේ අල්ප මාත්‍ර දෙයකින්. දැන් අපි කියමු ඔබට ඔන්න ඕ ධනවත් වෙලා බිස්නස් කළා සාරු වෙලා දැන් ඉතින් හැමෝම කියනවා අසුවලා නෑයෝ කියන දැන් ගෙදරින් හැමදෑම දැන් ගෙදර එක 10 15 20 30 දෙනෙකුට 50 දෙනෙකුට උයනවා. එයි මේ නෑදෑව ඇවිල්ලා හැමදෑම දැන් මම සතුටු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ අප්පමාත්‍තිකා ඒතම් බික්කවේ වුද්ධි. මහන්නේ මේක අල්ප මාත්‍ර වූ දෙයක්. මහණෙනි යම් ප්‍රඥාවේ අභිවෘද්ධියක් ඇද්ද එහෙම මහාත්ම අභිවෘද්ධියයි. මහණෙනි මේ නෑදෑය ඔක්කොම අතහැරලා යනවා. ඒ ඥාති පරිහානිය අල්ප මාත්‍ර වූ දෙයකි. තමාව ප්‍රඥාව අතහරීද එය මහත් වූ පරිහානියයි. ඉතින් මේක දේශනා කරන බුදුරජාණන් වහන්සේ නිසා මේ කීර්තිය ඒ ලාභය ධනෙ පිරිහුණාට ඒක මහත් පිරිහීමක් නෙවෙයි කියනවා. තමන්ගේ ප්‍රඥාව පිරිහුණුත් කියනවා මහත්ම පරිහානිය. ඒ නිසා මේ පරිහානි මුකෙන් අත්මිදීම පිණිසත් අපට ප්‍රඥාව දියුණු කර ගැනීම පිණිසත් පළල් සිතක් ඇති කර ගැනීම පිණිස ගෞතම බුදුරජාණන් වහන්සේගේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේගේ ධර්මය අපට උපකාර වේවා සාදු